2013 වසරේ 5 වෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. අපි සිත දිහා බලාගෙන ඉන්න කියලා ටික වෙලාවක් මතක් කළා. ඕක අප දහස් වරක් කිව්වත් ඕක ඔබේ නෙමෙයි කියලා ඔබට තේරෙන්නේ නැති නිසා තමයි තේරුම් ගන්න පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා කිව්වේ. ඔය සිත ඔබට උදව් කරන කෙනෙක් නෙමෙයි. ඔයා ඔබව ප්‍රශ්නවලට ඇද දමන, අවුල් කරවන, ගැටලු හදන, අපායට ගෙනියන, බය, බිය, ශෝක, සංවේග, සන්තාප, කෝම ඇති කරවන, මුලා කරවන මහා මායාව. ලෝකේ තියෙන ලොකුම මායාව. ලෝකේ ඔය තරම් රැවටෙන ධර්මතාවයක් මේ ලෝකේ කොහොමවත් නැහැ. ඒ රැවටීම නිසා විනාශ වෙනවා. දැන් පළගැටිය ගින්දරට රැවටීම නිසා විනාශ වෙනවා. මිනිස්සුත් මනසට රැවටිලා විනාශ වෙනවා. ඊට පස්සේ බඹරු අර ඇත්තුන්ගේ අර කන් පෙත්ත යටින් ගලන ඒ රොන් වලට ඒවට ශ්‍රාවයට මුලා වෙලා වේගෙන් කම් පෙත්ත ගසනකොට අරක වැදිලා මැරිලා යනවා බඹරු. ඒ වගේ මහා මුලා කරන ධර්මතාවයක් ඇත්නම් මනස තරම් මිනිසා මුලා කරන ධර්මතාවයක් අන් ධර්මතාවයක් මේ ලෝකේ නැහැ. ඊළඟට මිනිස්සු මේ ලෝකේ වැඩියෙන්ම මුලා කරන වර්තමාන ධර්මතාවය තමයි අනිත් එක තමයි ටීවී එක. ටීවී එක විතරක් මිනිස්සු මුලා කරන තවත් කිසිම ධර්මතාවයක් නැහැ. ඊට පස්සේ තමයි පුරුෂයා ස්ත්‍රියටත් ස්ත්‍රිය පුරුෂයටත් මුලා වෙන ස්වභාවය තියෙන්නේ ඊටත් පස්සේ. එතනින් තවත් එහාට ගියාම ආගම් විතර මිනිස්සු මුලා කරන කට්ටියත් ආලෝකේ ගොවක්වත් නැහැ. තවත් එහාට ගියාම දේශපාලකයෝ තරම් මිනිස්සු මුලා කරන පිරිසක් තවත් කොහෙවත්වත් නැහැ. ඒ විදිහට ගියාම මුලා කිරීම ගොඩක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔය අතර ප්‍රබලම මුලාව තමයි සංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔය අනිත් ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්නේ, පංච උපාදානස්කන්ධයයි කියන එකයි ඒකෙන් අදහස් කරේ. ඉතින් අපි අය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කිය කෑ ගහනවා. බුදුහාමුදුරුවෝ කිව්වා ඒක නෙමෙයි ප්‍රශ්නේ කියන එකයි සංකිතේන කියන එකෙන් අදහස් කරේ. මං කෙටියෙන් කියන්නම්, සාරාංශ වශයෙන් කියන්නම්, ඒකීය කාරණයක් කියන්නම්. ඒ තමයි පංච උපාදානස්කන්ධේ දුකයි. අර ටික මේ කලින් තිබිච්ච මත ටික. ජාතික දුක්ඛා ජරා දුක්ඛා කියන බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ දුක් රස නෙමෙයි ප්‍රශ්නේ. ඒව ඔක්කොම හරේ, මේක උපාදාන දුකත් හරේ. ඒ නිසා ඒ දුක් ටික නෙමෙයි, දුක පංච උපාදානස්කන්ධයයි. එහෙම නැත්නම් ඔබේ සිතයි. නමුත් ඉතින් ඕක ප්‍රභේදනය කරගන්න නැතුව, ඕක තේරුම් ගන්න නැතුව කෙනෙකුට කවදාවත් ඔය මනසින් ගැලවෙන්න හිතෙන්නේ නැහෙනේ. දැන් අපි යන පාරේ කටුකොඩක් දැක්කොත් ඒ කටුකොඩයි කියලා තේරුම් ගත්තොත් තමයි එතෙන්ට අඩිය තියන්නේ නැත්තේ. ඒ වගේ ඔබේ මනස කියන්නේ සතුරෙක් කියලා ඔබ තේරුම් ගන්නේ නැති තාක් කල් ඔබ මනසෙන් මිදෙන්නේ නැහැ. එතකන් ඔබ සමවදින්නේ ඔබ ආශ්‍රය කරන්නේම ඔහු. දැන් මිත්‍ර වෙෂයෙන් එන කෙනෙක් හරි මිතුරෙක් හරි අපි ආශ්‍රය කරන්නේ අපිට මිතුරෙක්ව දැනෙන තාක් කල්. යම්කිසි දවසක මොනම හරි විදියකින් මහු සතුරු උපක්‍රමයක් කියලා තේරුම් ගත්තොත් එදාට අපි මග අරිනවා. ඒ වගේ මනස කියන්නේ සතුරු උපක්‍රමයක් කියලා ඔබට තේරුම් යා යුතුමයි. ඔකට කියනවා දුක්ඛ සත්‍ය. එහෙම නැත්නම් මෙන්න මෙයයි ප්‍රශ්නේ, මෙයා තමයි ප්‍රශ්නේ, මේක තමයි ප්‍රශ්නේ කියලා තේරුම් ගැනීම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. යාළුවෙක්ගේ වුණත් ඒ වැරද්ද තේරුම් ගැනීම තමයි එයාගේ දුක, එයාගේ පීඩාව, එයාගේ ප්‍රශ්නේ, එයාගේ ස්වરૂපය හඳුනගත්තා කියන එකයි දුක්ඛ සත්‍ය කියන්නේ. එහෙම නැතුව අර දුබ්බර හැඟීම වර්ධනය කර ගැනීම නෙමෙයි. ඒ ධර්මතාවය තුල තියෙන ගැටලුකාරීත්වය ප්‍රශ්නේ හඳුනා ගැනීම තමයි දුක්ඛ සත්‍ය හඳුනාගත්තා කියලා කියන්නේ. ඒ නිසා මේ සිතෙහි දුක්ඛිත භාවය, මේ සිතේ තියෙන ගැටලුකාරක ස්වභාවයක් තියෙනවය, මේක මහා ප්‍රශ්නයක් කියලා ඔබ අඳුනගත්තොත් චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි පියවර තිබ්බා. ඉතින් මේ අහන සහ මෙතෙන්ට මේ ඇවිල්ලා ඉන්න පිරිසට ඒක යම් තාක් දුරකට තේරිලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගැළවීමක් සොයාගෙන ඉන්නේ, මේ සමුදයක් සොයාගෙන ඉන්නේ. නමුත් අපිට දුකයි කියලා තේරුන පමණින් මෙතනින් නිදහස් වෙන්න ලේසි වෙන්නේ නැහැ. දැන් දුප්පත්කම දුකයි කියලා කෙනෙකුට තේරුම් ගියත් ඒ දුප්පත්කමින් නිදහස් වෙන්න සෑහෙන මහන්සි වෙන්න ඕන මිනිස්සේ. ඒ වගේම තමයි මනසිනුත් දුකයි කියලා මනස තේරුම් ගත්තත් ඒ මනසින් නිවෙන්න, එහෙම නැත්නම් සැනසෙල්ලට පෝසත්කමටපත් වෙන්න සෑහෙන මහන්සි වෙන්න ඕන. ප්‍රඥාව තියෙන්න ඕන. සමහර අයට බොහොම ඉක්මනින් නොතරයියක් අදනා වගේ පෝසත් වෙන්නත් පුළුවන්. සමහර අයට බොහොම දුක් විඳලා මහන්සි වෙලා කැපවීම කළා දිනු වෙන්නත් පුළුවන්. ඒක එක එක කෙනාගේ තියෙන වාසනාව කියලා කියන්න පුළුවන්. පින්කම් වලටට නම් නෙමෙයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. ශ්‍රද්ධාවන්තයෝ අද දායාදය කරගෙන තිබුණත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ අයිතිකාරය බවට පත්වන්නේ ප්‍රඥාවන්තයෝ. හිතන්න පුළුවන් බුද්ධයක් තියෙන්නට ඕන. ඔහේ අහගෙන ඉඳලා සාදු කියන ගුණයක් නෙමෙයි තියෙන්න ඕන, සිතීමේ හැකියාව තියෙන පුජ්‍යලිය බවට පත් වෙන්නට ඕන. කුමක්ද ඔබට මේ ඉක්මවන්න බැරුව තියෙන්නේ? පංච උපාදානස්කන්ධය. කුමක්ද මේ ඔබට ඉක්මවන්න බැරුව තියෙන්නේ? තමාව, මමංකාරය. කුමක්ද මේ ඔබට ඉක්මවන්න බැරුව තියෙන්නේ? කාලත්‍රය. කාලත්‍රය කියන්නේ කාල තුන. කුමක්ද මේ ඔබට ඉක්මවන්න බැරුව තියෙන්නේ? ඉන්ද්‍රයන් හය. කුමක්ද මේ ඔබට ඉක්මවන්න බැරුව තියෙන්නේ? ඔබගේ දෘෂ්ටිය. කුමක්ද ඔබට මේ ඉක්මවන්න බැරුව තියෙන්නේ? ඔබගේ සංකල්පය. කුමක්ද ඔබට මේ ඉක්මවන්න බැරුව තියෙන්නේ? ඔබගේ වචනය. ඒක තමයි ඔබට ඉක්මවා ගන්න බැරුව ඔය ඉන්නේ. සියල්ල ඉක්මුවා, සියල්ල අතහැරියා බවට පත් වෙනවා. මේ දේවල් ඉක්මවන්න පුළුවන් නම් එයා තමයි සියල්ල අතහැරිය පුජ්‍යලයෙක් බවට පත් වෙන්නේ. අතහරිනවයි කියලා කියන්නේ යමකට වෛර කරනවයි කියන එක නෙමෙයි. අල්ලා ගැනීම දෙආකාරයකින් කරන්න පුළුවන්. දෙයකට වෛර කරලා අල්ලගන්නත් පුළුවන්, දෙයකට ආස කරලා අල්ලගන්නත් පුළුවන්. වෛර කිරීම කියන්නේ අල්ලා ගැනීමක්, ආස කිරීම කියන්නේ අල්ලා ගැනීමක්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. සරලවම තේරුම් ගන්න, වෛර කරද්දී තේ කාරණේ ඔබේ ඔළුවේ තමයි තියෙන්නේ රැඳිලා. ආස කරනවා නම් කාරණේකට ඒ කාරණේ තියෙන්නේ ඔබේ ඔළුවේ රැඳිලා. එහෙනම් ඔබ වෛර කරන්න නෙමෙයි තියෙන්නේ, ආස කරන්නත් නෙමෙයි. දැන් ওই දෙක තමයි කරන්න බැරිම අපහසුම කාර්යය. අපිට ආස කරන්නේ නැතුව වෛර කරන්න කිව්වා නම් ලේසියි. මොකද තේරෙනවනේ. එතකොට ඔක්කොම වෛර කරගෙන යන්න පුළුවන්. දැනට මේ වෙනකොට ශ්‍රී ලාංකික බෞද්ධයා අන්න ඒක තමයි කරන්නේ. හැම දෙයකටම වෛර කරනවා. වෛර කිරීම දකින්නේ අසුබයක් හැටියට නෙමෙයි. ඒක හොඳයි, වරදක් නෑ. ආස කිරීම තමයි වරදක් හැටියට දකින්නේ. නේ? ඒක තමයි සමාජේ තියෙන්නේ. ඒකනේ අපේ සමාජයට එලා තියෙන. ඉතින් මම ඒ විවේචනය මුකුත් කරන්න යන්නේ නැහැ. මොකද එතකොට මගේ කාලේ නැස්ති වෙනවා. ඒක කරන්න ගියොත් ඉවරයක් නැහැ. මේ සමාජය තුල තියෙන මේ දේවල් විවේචනය කරන්න ගියොත් මට මේ වෙන වැඩක් නැති වෙනවා. 360 න් ඒක තමයි කරන්න වෙන්නේ. මොකද ඊ තරමට දේවල් විචනය කරන්න දේවල් තියෙනවා. නමුත් අපි මේ දේවල් පසකින් දේලා ඔහි තිබුණා වේව කියලා මේ ධර්මයේ තේරුම් ගන්න ඇයට මේ කාරණේ කියලා දෙනවා. ධර්මයේ ඉගෙන ගන්න බෑ කවදාව. ඒක අත්දකින්න විතරයි පුළුවන්. ඔබට ඉගෙන ගන්න පුළුවන් ඉන්ද්‍රිය විශ්ය වෙන දේවල් පමණයි. ඉන්ද්‍රිය විශ්ය නොවන දෙයක් ඉගෙන ගන්න කෙසේද? ඉගෙන ගන්න නම් ඒක රූපීය වශයෙන්, ශබ්දයක් වශයෙන්, ගන්ධයක් වශයෙන්, රසයක් වශයෙන්, ස්පර්ශයක් වශයෙන්, සංකල්පයක් වශයෙන් ගුණවිය ගුණකොල කොට ලබා දිය යුතුමයි. නැත්නම් ඉගෙන ගන්න බෑ. දැන් පුඩා ළමෙක් ඉගෙන ගන්නෙ කොහොමද? ඒක රූපයක් දෙනවා. අයන්න මෙහිමයි. එතකොට ඒක ඉගෙන ගන්න පුළුවන්. සංකල්පයක් තියෙනවා. රූපයක් තියෙනවා, හැඩයක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, ප්‍රිය හෝ අප්‍රිය භාවයක් තියෙනවා, ඉන්ද්‍රිය විෂය ගුණයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න පුළුවන්. ධර්මයේ ඉගෙන ගන්න බෑ. දැනුම ඉක්මවා යන දෙයක්. ධර්මයේ කියලා කියන හරිම නිහඬ දෙයක්. හරිම නිහඬ දෙයක්. ඒ නිහඬ දේ ඔබ සොයා යන්න. ඒ නිහඬතාවය ඔබ ගවේෂණය කරන්න. ඒකට කියනවා නිර්වාණ ගවේෂණය කියලා. නිර්වාණ ගවේෂණය, නිර්වාණ පරේක්ෂණය කියලා කියන්නේ ඒ නිහඬ බව සොයා යාම. ඒ දේශනා කළා බුදුහාමුදුරු අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. මේ අචින්තිය උදේ හොයාගෙන යන්න. ඔබ චින්තිය උදේ හොයාගෙන යන්න. අචින්තිය හොයාගෙන යන්න. සංකල්පමය නො වූ, අසංකල්පිත වූ, සීමා නො වූ, අසීමාන්තික වූ වචනේ තුල කොච්චර අපි මේ අසීමාන්තික දේ ගොඩනගන්න හැදුවත් වචනේ තුල කිසි කලක අසීමාන්තික බව ගොඩනගන්න බෑ මට. ඒ ඔබ අත්දැකිය යුතුයි. මොකද වචනේ කියලා කියන්නේම සංඥාවක්. වචනේ කියන්නේම රූපයක්. වචනේ කියන්නේම වේදනාවක්, මිනිස්සෙකුට දනවන දෙයක්. ඔබ මේ ධර්මයේ තේරුම් ගන්නේද පංච උපාදානස්කන්ධයෙන්? මා මේ ධර්මයේ දේශනා කරන්නේද පංච උපාදානස්කන්ධේම වචනයට පැමිණ. නමුත් එහි තුල ඉඳගෙන එහි ඇති බොරුව කියාපාන නිසාම විශිෂ්ටයෙකුට ඒ පංච උපාදානස්කන්ධේ ඉක්මවා යන්න පුළුවන්. බොරුව මතට ඇවිල්ලා බොරුවට ගැන කියමින් බොරුවෙන් නිදහස් කරනවා. ජලය ගහගෙන යන මිනිස්සෙක්ව බේරගන්න ජලයට පැනලා ජලය තුල ඉඳගෙන ජලය ප්‍රයෝජනයට අරගෙන ජලයෙන් එකොට කරනවා වගේ වැඩ. බොරුවට වැටිච්ච මිනිස්සුන්ව ඉන්න තැනට පැනලා බොරුවේ වචනය පාවිච්චි කරමින් බොරුවෙන් නිදහස් වෙන්න මිනිස්සුන්ව මඟ පෙන්වනවා. යුද පිටියක මැදකට පැනලා යුද පිටියක ඉන්න පිරිසක් නිදහස් කරගන්නවා වගේ වැඩ. ඒ නිසා මේ වචනය තුල කවමදාකවත් අනන්තය ගොඩනගන්න, නිර්වාණය ගොඩනගන්න පුළුවන් කමක් නෑ. ඒක විශිෂ්ටයන් විසින්ම දකින්නා වූ, ප්‍රඥාවන්තය විසින්ම දකින්නා වූ ධර්මයක්. අඥාන අයට, මෝඩ අයට නම් ඒක කිසි කල ප්‍රත්‍යක්ෂ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පද පරමයි. පද පරමයි කියලා කියන්නේ පදවල අල්ලගෙන ඉන්නේ. වචනේ සීමාවෙන් එහා බලන්නේ යන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ආගමික හරි සංස්කෘතික හරි න්‍යායක් ඔවුන්ගේ ඔළුවේ දැම්මොත් රොබෝ යන්ත්‍ර වගේ වැඩ කරනවා. අන්න ඒගොල්ලන්ට කියන්නේ පද පරම. රොබෝ යන්ත්‍ර වලට දත්ත ටිකක් දැම්මොත් ඉවරයි. රොබෝ යන්ත්‍රයට මෙන්න මේ හැඩෙන් ඉන්න පුජ්‍යල හතුරෙක් මොහු ආවොත් පහර දෙන්න කියලා දත්ත ඇතුළත් කළොත් ස්වාමියාට හරි ස්වාමියාගේ රූපේ හරි දාලාගෙන අර ස්වාමියා ආපු ගමන්ම පහර දෙනවා. ඒක තමයි தত্ত্বය. ඒ වගේ පද පරම පුජ්‍යලයෝ කියලා කියන්නේ එවැනි தত্ত্বයක්. සා ඔබත් පද පරමයෙන් තමයි ඇත්තෙම. ඔබේ වාචික සංකල්පීය ගුණයෙන් ගැටෙන පුජ්‍යලයෝ ඉන්නේ. දැන් පහුගිය දවසක නාලිකාවක මම බණක් කියන්න ගියපු වෙලාවේ මේ මම කිව්වා මේ ගිහිල්ලා මේ හිරාවරට යනවායි කියන්නේ මේ අතන බස්නාහිරෙන් ඉර බැස්සට පස්සේ කියලා. I think ඒ උපාසක අම්ම මේ ගිහින් කියලා මේ ඒ නාලිකා බෞද්ධයා නාලිකාව මේ කුසලදා මහමුදුත් මේක පිළිගන්නවත් දන්නේ මේ මේ ධර්ම මේ පිළිගන්නවද මේ මෙන්න මෙහෙම කිව්වා ඉර බැස්සට පස්සේ ඊරාවරට ගියයි කියන්නේ කියලා ආම්දුරු කෙනෙක් කියනයි කියලා ඉරල මේ කම්ප්ලයින්ට් කරලා ඒක විශාල ප්‍රශ්නයක්. ඊට පස්සේදී අපිට කියනවා පොතේ හැටියට කියන්නේ ඊට වැඩි දේවල් කියන්න යන්න එපා. ඒ කියන්නේ එකින් අදහස් වෙන්නේ මේ ශ්‍රී ලාංකික බෞද්ධයා කියන්නේ මහා පද පරමය. මේ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මොත් ඒක වෙනස් කරන්න බෑ. බලාගෙන යනකොට මිත්‍යා දෘෂ්ටිය හොඳයි. ඒ මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට දෙන එක මිත්‍යාව. අපේ ඇයට 60ක් විතර තියෙනවා. තම භයානක ගැටයක් තියෙන්නේ. මේ මිනිස්සුන්ට මේ රෙදි නැතුව යන්නේ කියලා කොයි බහරි පොතක තිබ්බනම් ඒකත් කරනවා. පුදුමයි කවුරු හරි එහෙම නොලිලා තිබිච්ච එක ලියලා තියන්න තිබ්බේ. එතකොට මේ ආර්ථික සම්පාදක වීදම් ඔක්කොම ඉවරයි. ඈ දැන් ඒක තමයි කියන්නේ මහා ආගමකට මහා පුදුම දේවල් කරන්න පුළුවන්. ඈ මිනිසුන්ට ඇඳුම් අඳින්නත් පුළුවන්. මිනිසුන්ගේ ඇඳුම් ගලවන්නත් පුළුවන්. නිගණ්ඨනාත පුත්තගේ කට්ටිය ඇඳුම් ගලවලා යන්නේ ආගමක් නිසා. සමහර අය ඔළුවේ ඉඳන් වහගෙන ගෝනි දාගෙන යන්නේ ආගමක් නිසා. ඒ නිසා ආගමික සංකල්පයක් අනුව පමණක් මා ඉතිකරාය මා පරම්පරාය මා තක්ක හේතු කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඉතින් මේ තර්කයට හේතු උනායි කියලා පරම්පරාවට හේතු උනායි කියලා යම පිළිගන්නේ නැපයි කිව්වෝ පිළිගන්නේ නැහැ ඇත්ත වශයෙන්ම ඥානවන්තයෙක් කවදාවත්. බුද්ධියට හා ඥානයට ඉඩ දීලයි යම් යම් දේවල් තියෙන. නමුත් අද අපේ කට්ටියට මෙන්න මේක පිනයි කියලා කිව්වොත් එළෝ එළෝ ඒ දේ කරනවා. ඒ කියන්නේ යමක් කිව්වොත් හරි. ඒ වගේම මහ පුදුමයි කියන්න බැරි තරම් මහා අඥාන පිරිසක් ඉන්නෝ අන්දන්න පුළුවන්. කොල්පිටක් හරි ෆොටෝ එකක් ගහලා මේකට වැන්දොත් ඔබට මොකක් හරි දෙයක් ලැබෙනවායි කිව්වොත් මිනිස්සු ඒ දේත් කරනවා. ඇයි පද පරම නිසා. ඒ නිසා ඔබත් මෙතනින් බලාපොරොත්තු වෙන්න එපා ඕගොල්ලෝ සංකල්පයකට ඇදලා දානකම් බලාගෙන ඉඳී කියලා. දැන් සමහර කට්ටිය දේශනාවක් කරද්දි වැඩි අහගෙන ඉන්නේ නැහැ. ඇයි? නෑ ඉතින් ඔය අවසානේ මොනවා කිව්වත් අවසානේ කියයිනේ මොකක් හරි ඔය උස්ම දිහා බලන් ඉන්න හරි මොකක් හරි ගණන් කරන්න හරි භාවනාවක් දෙන්නේ එතකොට ඒක කරනවා කියලා හිතාගෙන ඉන්නවා. අපි එහෙම දෙයක් කියලා දෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. භාවනාව යන සමස්ත දේශනේම ඔබට භාවනාවක්. සමහර වචන කරුණක් කියන්න වටපිටාව. වටපිටාවක් ඉස්සෙල්ලා හදන්න බෑ. වටපිටාවක් හදන්න නැතුව කරුණ කියන්න බෑ. එකපාරට අහසින් ගඩාගෙන වැටෙනා වගේ කරුණක් කිව්ව ගමන් ඒ මනුස්සයා තබ්බීරි වෙනවා. ඒ නිසා වටපිටාවක් හදන්න ඕන. වටපිටාවක් හදලා ගැඹුරු කරුණයක් කියන්නේ. ඒ නිසා හැම වචනයක්ම උපකාරක ධර්මකාරණයක් බවට පත් වෙනවා. හරි. ඔබ ජීවිතේ දකින්නේ හැමදාම ඔබේ මනස නොවේ. ඔබ දකින්නේ සිතුවිලි. ඒ කියන්නේ මනස විසින් නිෂ්පාදනය කරන ධර්මතා. මනසට ග්‍රහණය වෙන දේ තමයි සිතුවිලි. මනස කියන්නේ පෙනෙන දේ නොවේ නොපෙනෙන දේ. ඇස කියන්නේ පෙනෙන ධර්මතාවයක්ද නොපෙනෙන ධර්මතාවයක්ද? නොපෙනෙන ධර්මතාවයක්. ඇස කියන්නේ නොපෙනෙන ධර්මතාවයක්. මන කියන්නේත් නොපෙනෙන ධර්මතාවයක්. මන කියන්නේත් නොපෙනෙන ධර්මතාවයක්. ඇස කියන්නේත් නොපෙනෙන ධර්මතාවයක්. ඒසා ඔබ නොපෙනෙන ධර්මතාවය තමයි සොයා යුත්තේ. ඉතින් මේ ධර්මයේ අතිශයින්ම මොලේ සක්‍රිය වෙන ඥානවන්ත පිරිසකටම පමණයි. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මේක මොනවා හරි පූජ කරලා සුමනහ සුජාතල පත්මල වෙනවා වගේ වෙන්න පුළුවන් කමක් නැහැ. අවසානයේ සුමනලයි සුජාතලයි පත්මලයි කියන අයයි ඔක්කොම ඔන්න මල පෙරේත වෙලා ඉන්නවයි කියලා ආරංචියට එනවා. මේ මලාට පස්සේ ඇයි ඉතින් ජීවිතේ දන් දුන්නේ තෘෂ්ණාවෙන්. ඒව කිව්වෙත් තෘෂ්ණාවෙන්. ඒක ලබාගත්තේ තෘෂ්ණාවෙන්. ඉතින් ඔක්කොම සුජාතල පත්මල ඉන්නේ මල පෙරේත වෙලා. ඇයි ඉතින් පින්කම කළේ තෘෂ්ණාවෙන් ඉන්නේ? නෑ. ඒ නිසා ඒ තාම ඛේදනීය தত্ত্বයක් නේද? ප්‍රඥාව අහිමි වෙච්ච පිරිසක් ලංකාවේ මිනිස්සුන් පිළිගන්නවා වැඩි, පැහැදෙනවා වැඩි ඕනම දෙයකට. හරියට ඉක්මනින් ලෝකෙ මෙච්චර මුලා කරන්න පුළුවන් ජනතාවක් ලෝකෙ කොහොමවත් ඉන්නවද මන් දන්නේ නැහැ. බොහොම ඉක්මනින් මුලා කරන්නට පුළුවන්. බොහොම ඉක්මනින් ඇවිස්සෙනවා, බොහොම ඉක්මනින් නිවෙනවා. මේ සමාජය තුළම අපිට ඒක දකින්න පුළුවන්. එසා වැඩක් වෙන්නේ නැහැ ඒකෙන්. ඔබ වශයෙන් ජීවත් වෙන්න එපා තවදුරටත්. ඔබ නොවන්නට උත්සාහ කරන්න. මම නොවන්නට උත්සාහ කරන්න. හැමතිස්සෙම මම වෙන්නේ කොහොමද, මම ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද, මම අග්‍ර වෙන්නේ කොහොමද කියලා නෙමෙයි. මම නොවන තැන තමයි අග්‍ර වෙන්නේ. මම නොවන තැන තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මම නොවන තැන තමයි ජේෂ්ඨ වෙන්නේ. මම නොවන තැන තමයි ජාති ජරා ව්‍යාධි මරණ පුනර්භවය ඉක්මවා යන්නේ. විශේෂ නිර්මාණ භූමිය අවබෝධ කරගන්නට ඕන බෝසත්වරයෙක් පවා මේ නිර්වාණ භූමිය අවබෝධ කරගන්නවා සසර. ඒක දීපංකර පාදමූලයේදී තේරුම් ගත්තේ. පිච්චමල් අටමිටකින් ආශිර්වාද කළා කියලා කියන්නේ ආර්ය ශ්‍රාණක මාර්ගෙන් දහම් කිව්වා. ඒ මොහොතේම සද්ධර්මයේ දැක්කා. ඒ බෝසත්වරයා තමන්ගේ පාර හදාගන්න බැරි වුණාම තමන් ඊටාම සද්ධාවෙන් ඒ මඩ කඩਿੱත්ෙන් එගොඩට යන්න තමන්ගේ ශරීරයේ දිගා වෙලා කිව්ව මේ මේ මේ ශරීරයට අඩිය තියලා බුදුහාමුදුරනේ වඩින්න කියලා. ඉතින් එහෙම අය ඉන්නෝ සද්ධාවට ගෞරවයට කරන පිරිසින්. ඔය තායිලන්තේ වගේ රටවල් වල වුණා තමන්ගේ කෙස් ටික දානවා පාවඩයක් හැටියට සායනහසලට පාදගෙන යන්න. එතකොට ඒගොල්ලෝ සලකන්නේ ඒක ඒගොල්ලන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් හැටියට සලකනවා. ඉතින් එක්තනා විදියක සද්ධාවන්ත භක්තිමය ගුණයක්. මම ඒක දාර්ශනික වශයෙන් බැලුවා මේ හැටි දෙයක් නෑ ඒකේ. ඒ හැටි දෙයක් නෑ. ඒ කියන්නේ තමන්ගේ භක්තිමය ගුණය උපරිමයෙන් කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් හැටියට සලකන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඊට වඩා වැදගත් වෙනවා මේ ධර්මයේ තේරුම් කර ගැනීම. තමන්ගේ මුළු දේපළම ගිහිල්ලා සාසනය වෙනුවෙන් පූජ කරනවට වැඩිය වැදගත් වෙනවා සද්ධර්මය අවබෝධ කර ගැනීම. ඒක අනිවාර්යෙන් සිද්ධ විය යුතු කාරණයක් බවට පත් වෙනවා. භක්තිමය ගුණයට වැඩිය ප්‍රඥාමය ගුණය ඉස්සරහට එන්න ඕන. ඉතින් අපේ පින්නතුන් මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන, විදර්ශනා කරන්න ඕන, මේ නොදකපු දහම දකින්න. නොදකපු දහම දකින්න උත්සාහවත් වෙන්න ඕන. මොනෝද නොදකපු ධර්මය? නොදකපු ධර්මය තමයි නිවන. නොදකපු ධර්මය තමයි සැනසෙල්ල. නොදකපු ධර්මය තමයි සහනය. ඔබේ ජීවිතය තුළ නිදහස් පුජ්‍යලයා ඔබ දකින්න. ඔබේ මනස නිදහසේද ඉන්නේ කියලා බලන්න. නෑ, මනස හැම පැත්තකින්ම අල්ලලා බැඳලා තියෙන්නේ. ඔය මනසේ තියෙනවද කියලා බලන්න හැමෝම ප්‍රශංසා කරන එක සංකල්පයක්වත් නෑ. ඔය මනස ඇතුළේ තියෙනවද බලන්න හැමෝම ප්‍රශංසා කරන එක වචනයක්වත් නෑ. හැම වචනයක්ම පිට කරද්දී බයක් හිතෙනවා, මේකට කවුරු හරි දොස් කියයි. ඒ නිසා මනස හරීම සිර කරලා තියෙන්නේ, බැඳලා දාලා තියෙන්නේ. ඔබ ජීවිතෙත් එහෙමයි. ඔබ තහංචි ගොඩක ජීවත් වෙන්නේ. ඔබ විසින් ඔබට දාන ලද තහංචි, ඒ වගේම සමාජයේ වටපිටාව, නෝන, මහත්තයා, දරුවෝ, ආගම ධර්මය, ස්වභාව ධර්මය, මේ ඔක්කොගේම තහංචි වල බැඳීමක් තමයි පුජ්‍යලත්වය කියලා කියන්නේ. ඒ බැඳීම් තුලම තමයි පුජ්‍යලයා ආවේගශීලී වෙන්නේ. ඒ ආවේගශීලී වීම තුලම තමයි අර සියලුම තහංචි තුල අක්‍රමවත් පුජ්‍යලේ, ව්‍යාකූල පුජ්‍යලේ, අසහනකාරී පුජ්‍යලේ නිර්මාණය වෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. නිදහස කියලා කියන්නේ සිතන පරිදි ජීවත් වීම නෙමෙයි. නිදහස කියලා කියන්නේ සිත ඉක්මවා යෑම. නිදහස කියලා කියන්නේ ආශාවන් සංසිඳවා ගැනීම නෙමෙයි, ආශාවන් වලින් නිදහස් වීම. සමහර අය නිදහස කියලා කියන්නේ තමන්ට හිතෙන දේවල් කරන්නට ලැබීම නිදහස කියලා. ඒ නිදහස නෙමේ සැබෑ නිදහස, ආශාවන්ගෙන් නිදහස් වීම. ආශාවන්ගෙන් නිදහස් නොවුණු කෙනෙකුට මොනතරම් නිදහස තිබුණත් ඔහුට නිදහස නැති කෙනෙක්. මොකද ආශාවන් කියලා කියන්නේ සංසිඳන ධර්මතාවයක් නෙමේ. ආශාවන් කියලා කියන්නේ සංසිඳෙන්නේ නැති ධර්මතාවයක්. ආශාවන් කියලා කියන්නේ කවදාවත් සංසිඳෙන්නේ නැති ධර්මතාවයක්. මහා සාගරය සංසිඳුණත් ආශාවන් සංසිඳෙන්නේ නැත. ඒ නිසා සැනසෙන්න කැමති කාට හරි ජීවිතේ හැම දෙයක්ම කරලා ඔබ හොයන්නේ සැනසෙල්ල නම් ඔබ සෙවිය යුත්තේ ධර්මයයි. වෙන දෙයක් හොල වැඩන්නේ. ඔබට සැනසෙන්න නම් ඕන ඔබ සෙවිය යුත්තේ ධර්මයයි. එහෙම නැතුව සල්ලි හොයලා වැඩන්නේ. අද මිනිස්සු සල්ලි හොයන, සල්ලි හොයන, සල්ලි හොයන. මොකද මිනිහෙක් වෙන්න. සම්ම දරුවෙක් කැල්ලා මට කිව්වා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මිනිහෙක් වෙන්න ඕන කිව්වා. මම හව මොකද්ද මිනිහෙක් වෙන්න ඕන කියන්නේ? නැහැ ඉතින් ටිකක් සල්ලි ටිකක් එහෙම හම්බ කරලා මිනිහෙක් වෙන්න ඕන කිව්වා. දැන් මං ඇහුවා ඔයාට ගෙයක් තියෙනවද? ඔව් අර තන්තු දෙකේ ගේ මට තමයි හදලා තියෙන. තාත්තලා හදලා තියෙන එක මට. හා. කාර් එකක් තියෙනවද? ඔව් කාර් එකකුත් තියෙනවා. අර මං පාවිච්චි කරන ස්පෝට් කාර් එක, ඒක තමයි මගේ කාර් එක. රස්සාවක් තියෙනවද? ඔව් රස්සාවකුත් තියෙනවා. ඉතින් මං හිතුවා තව මිනිහෙක් ඉන්නේ මොකද්ද? දැන් ගේකුත් තියෙනවා, කාර් එකකුත් තියෙනවා, රස්සාවකුත් තියෙනවා. තව මොකද්ද මිනිහෙක් වෙන දෙන්නේ? දැන් තියෙනවා අර විවාහයක් වෙලා ජීවත් වෙන්නනේ. නෑ මදි. සල්ලි ඕන තමයි. ඒ නිසා නොසෑහෙන මට්ටම ඇති වුණොත් එහෙම ඒක තමයි කවදාවත් සෑහෙවෙනපත් වෙන්නේ නැහැ. පාබැදී ඉන්න කෙනා මොටෝසයිකලයක හීනම වුණා. මොටෝසයිකලේ තියෙන කෙනා කාර් එකක් හීනම වුණා. කාර් එකක් ගත්ත කෙනා ඊළඟට බෙන්ස් කාර් හීනම වුණා. ඈ ඊට වඩා වටින ලොකු කාර් හීනම වුණා. ඉතින් එතනින් එහාට යන්නේ හෙලිකොප්ටර් ගැන ගුවන් යානා ගැන තීනමවල අවසානයේ ලෝකේ ඉන්න ලොකුම ධනවතාටත් අභියෝග කරන්න හිතලා තියෙනවා. ඒ නිසා ජූතක බමුණු වෙන්න හොඳ නැහැ. ජූතක බමුණා කියලා කියන්නේ ඔය සන්තර ජාතකයේදී මේ නොසෑහෙන මට්ටමට කන්න ගිහිල්ලා බඩපැල්ල මැරිච්ච කෙනෙක්නේ. නෑ නෑ ඕනම කෙනෙක් ඇඟිල්ලේ තරමට ඉදිමුණාම ඇති කියලා කියන්නේ ඕක තමයි. යම්කිසි පුජ්‍යල වටපිටාවක් තුළ පුජ්‍යල අවශ්‍යතා සීමාවක් තියෙනවා. පුජ්‍යල අවශ්‍යතා පහසුවෙන් සොයාගත හැකි සීමාවක් තියෙනවා. යුතුයකම් ඉෂ්ට කරමින් මානසික නිදහස ලබමින් මෞපිය ගුණ ආදී සැලකිලි කටයුතු කරමින් ස්වාමි භාර්යාවරු හැටියට සාමය ආදරය කරුණාව දරුවන් වෙනුවෙන් කළ යුතු පරිත්‍යාගයන් සිදු කරමින් Tamanta සොයා ගන්න තියෙන වටපිටාව තුල ඒ දේ කරනව ඇරෙන්න ජූතක බමුණු වගේ වෙලා අර ඔක්කොම දාලා සල්ලි පස්සේ දුවන කට්ටියට කියන්න වෙන්නේ ජූතක බමුණු. දරුවෝ දාලා ස්වාමිය දාලා මේ නෝන දාලා මේ අවුරුදු 10යි 15 පිටරටවල් වල ඉන්නයි ඉන්නවා ජූතක බමුණු. මොකද මේ ජීවිතවල තත්ත්වය, මොකද මේ ජීවිතවල තියෙන යථාර්ථය. ඒ නිසා හැමදේම සමබර කරගන්න මේ සද්ධර්මයත් ඔබේ ජීවිතේ කොටසක් කරගන්න. ඒ කොටසින් ඔබට හැකිනම් මුල් තැන දෙන්න සද්ධර්මයට. ඒක ඥානවන්ත ක්‍රියාවක්. මොකද අනිත් ඔක්කොම ඔබ සහනයටපත් කරනවට වැඩිය ඔබ සහනයටපත් කරනවන එකම ධර්මතාවය සද්ධර්මය වන බැවින්. සද්ධර්මය වැඩිපුර අහන්න පුළුවන් නම් එක දිගට ගවේෂණයක් කරන්න පුළුවන් නම් මේ සද්ධර්මය ඔබ ඒකාන්ත වශයෙන් සතියක් ඇතුළතදී මේ සත්‍ය අවබෝධයට පාත්‍ර වෙනවා. ආයි කවදාවත් බණ අහන්න ඕනේ නැහැ, බණ කියන මට්ටමට එනවා. හැබැයි විශේෂ කැපවීමක් කළොත් පමණයි. දැඩි උත්සාහයක් වෙන අන් කිසිවකට අවධානය නොදී මේ කටයුත්ත කෙරෙහිම අවධානය යොමු කරන්න ඕන. ඔය බෝසතාණන් වහන්සේ ඇසිපිය නොහෙලා බෝධිය දෙස බලාගෙන හිටියා කියන්නේ ඕකයි. සතිය මොකද්ද? ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා මොකද්ද? මේ සොයාගෙන යන විමුක්තිය කැනම අවධානයෙන් වෙන කිසි දෙයකට නෙමෙයි අවධානය යොමු වුණේ. මේ සත්‍ය අවබෝධය කරගැනීමේ අවධානයමයි උන්වහන්සේට තිබුණේ, කැමැත්තමයි ඕනකමමයි තිබුණේ. ඉතින් අපි මේ ඌමනාව තිබුණා, නමුත් ඇසිපිය හෙළුවා වරින් වර. නමුත් ඒක නිසා ටිකක් ප්‍රමාද වුණා. නමුත් වැඩිපුරම අවධානය තිබුණ නිසා ඒ අභියෝග ජයගෙන පරක් වෙලා හරි තුටුවා. හැබැයි මේ අත්තල තිබුණ නිසා අත්තල නැතුව දකින්න බෑ. ඒක ලෞතර බුදු කෙනෙක් විතරයි දකින්නේ. අත්වල නැතුව කොච්චර අවශ්‍යතාවය තිබ්බත් නිවන් දකින්න බෑ. නිවන් දැකපු කෙනෙක් අනුශාසනා නොකොට. විශිෂ්ට ඥානයක් තිබුණොත් ලියලා තියෙන ධර්මතාවයක් කරා ගොඩාක් දුර යන්න පුළුවන්. ඒත් අවසාන හරියේ හරි තමන් පැටලෙනවා. තමන්ගෙන් තමන්ට නිදහස් කරගන්න නිදහස් වෙන්න බැරි අවසාන චින්තනයක් ඉතුරු වෙනවා. මහා පුදුම දෙයක්නේ. අවසාන සංඥාවෙන් තමන්ට තමන් නිදහස් වෙන්න බෑ. ඒක හරියට අර ඉනිමගක තියෙනවා නම් පඩිසියක් ඉනිමගේ දැන් අපි මැදක හිටවන්න පුළුවන්. දැන් අර ස්ටෑන්ඩ් එකක් තියෙන ඉනිමගවල් තියෙනවනේ සාමාන්‍යයෙන්. ඒක ආධාරකයකට හේතු කරන්නේ නැතුව මැද සිටවන්න පුළුවන් ඕන තැනක. එතකොට අපි මෙහෙම පඩි 100 උඩට නැගගෙන යනවා. 100 වෙනි පඩියටත් නැගිනවා. එතනින් එහාට අන්න එතනින් එහාට තමයි හිතන්න බැරි අවස්ථාව වෙන්නේ. එතෙන් එහාට පඩියක් නැහැ, නැගින්න තැනක් නැහැ, ඉන්නවා. හැබැයි යා ඉන්නේ කොහේද? ඉනි වගේම කීවෙනි පඩියේද සියවෙනි පඩියේ ඉන්නවා. එතකොට එයාගේ බර මුල් පඩියේ හිටියත් එකයි සියවෙනි පඩියේ හිටියත් එකයි. බර තියෙන්නේ කොහෙද? පොළොවට තියෙන්නේ. බර තියෙන්නේ ඉනි මගට. බර තියෙන්නේ පොළොවට. එයා ඉන්නේ තාම සියවෙනි පඩියේ හිටියත් පොළොවේ. ඒ වගේ ඔබ කොච්චර ඉහළට ගියත් ඔබ ඉක්මවා යන තුරුම ඔබ ඉන්නේ සියවෙනි පඩියේ. වෙන්න පුළුවන් කෙනෙක් දහවෙනි පඩියෙක් වෙන්න පුළුවන්, තව කෙනෙක් පළවෙනි පඩියේ වෙන්න පුළුවන්. නමුත් එකම ස්වභාවය තමයි සිද්ධ වෙන්නේ. ඉනිමකටයි බර, පොළොවටයි බර. ඉන්නේ ඔබ පොළොවේ. තේරුණානේ? එතකොට පොළොවේ සැලවීමක් වුණොත් සියවෙනි පඩියේ හිටියත් එයාට දැනෙනවා. එනිසා එයා මේ පොළොවට සම්බන්ධ කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න ඒ සියවෙනි පඩියට ගිහිල්ලා මොකද හිතෙන්නේ? අන්න ඉක්මවන්න තේරෙන්නේ. අනිත් පඩි ටික ඔක්කම නැගගෙන යන්න පුළුවන්. ඉතින් පිය ගමනින් නිර්වාණයට යන්න පුළුවන්ද කියලා අහනකොට බුදුහාමුදුරු කිව්වේ ඒක තමයි, පියවරින් නිවන් මගට යන්න බෑ කියලා. මහරි ගැඹුරු කාරණා ඒ දවස්වල තියෙන පාගමනින් නිවනට යා නොහැකි කිව්වේ ඕක. පාගමනින් යන්න බෑ. එනිසා ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. පොතේ හැටියට කිව්වොත් ශ්‍රමණයෝ ටවුන් එකේ නෑ, කැලේ ඉන්නේ. මොන මෝඩ කතාවක්ද? ඉතින් ඔය වගේ මෝඩ වචනවල ඉන්නේ මේ බෞද්ධයෝ පෝෂණය වෙලා තියෙන ලංකාවේ. ඉතින් මෝඩ මේ කියලා වැඩ නැහැ. ඉතින් මේ බලන්න කියොත් එහෙම සෑහෙන බරපතල වචන පාවිච්චි කරන්නේ. අපි ඒ නිසා නොබෙන ඉඳිමු. දොස් නොකිය ඉඳිමු. දොස් කියන්න ඕනේ නැත්තම් අපි දොස් කියනවා නෙමෙයි. ඒ ඇත්තන්ගේ තියෙන ඇත්ත ස්වභාවය පාවිච්චි කරන්න කියොත් ඒගොල්ලන්ට මේක දැනෙන්න ඉතාලම කරන්න තියෙන බුදුහාමුදුරු පාවිච්චි කළා වගේ මෝග පුරුෂයෝ. ඒ කාලේ තිබිච්ච ලොකුම වචන බුදුහාමුදුරු පාවිච්චි කළා. ඉතින් අද එහෙම අපි පාවිච්චි කළොත් කෑ ඔන්න තරහෙන් පාවිච්චි කරනවා. ඔන්න සැර වචන පාවිච්චි. අපිට සැර වචන කියලා එකක් නැහැ. ඒ අයට සුදුසු වචන තියෙනවා. දැන් බල්ලාට බල්ලා, හරකාට හරකා, බූරුවාට බූරුවා, මෝඩයාට මෝඩයා. ඒක එයාට සුදුසු තත්වය සහ අදාළ වචනය මිසක් තරහෙන් හෝ මේ අමනාපයකින් කියන දෙයක් නෙමෙයි. දැන් ඔබ කෙනෙක් ඉන්න, ඔබ දැක්කාම හරි ඔබ උපදින්නේ තිරිසං අපායේ. ඔබ උපදින්නේ මේ අවීචි මහ නරකයේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක වෛරෙන් කියු දෙයක් නෙමෙයි. ඒක තමයි යාට වෙන දේ. දැන් කෙනෙක් ඉස්සරහට ආවම අපි කියනවා ඔයා ගොඩක් දුප්පත් කෙනෙක් කියලා. එයාට කියන්නේ එයාට එදා වෙලා හොයාගන්න බැරි අසරණ මනුස්සයෙක් නිසා කියනවා දුප්පත් කෙනෙක්. තව කෙනෙක් ආවම අපි කියනවා ඔයා පොසත් කෙනෙක්. ඒක අතිශෝක්තියෙන් කියපු දෙයක් නෙමෙයි, තරහින් කියපු දෙයක් නෙමෙයි, ඇත්ත తත්වේ. එනිසා අපි ඇත්ත తත්වේ පාවිච්චි කරන්න මේ වටහා දෙන වචන පාවිච්චි කරනවා මිසක් අපිට මොකක්වත් වචනයක් නැහැ. මේ නිවන් මාර්ගට වචන නැහැ. ඈ සංස්කාරක ධර්ම වලින් ගොඩනගන්න පුළුවන් දෙයක් නෙමෙයි වචන. මේ නිර්වාණය කියන එක. ඒ නිසා මට කිසිම වචනයක් එක්ක සම්බන්ධතාවයක් නැහැ. මට නම් අනිත්‍යත් අනිත්‍යයි. අනාත්මයත් අනාත්මයි. දුකත් දුකයි. මම අනිත්‍ය දුක්ඛනාත්ම මේ නිත්‍ය සුඛාත්ම කරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. අපේ බෞද්ධයෝ අනිත්‍ය දුක්ඛනාත්ම නිත්‍ය සුඛාත්ම කරගෙන අල්ලන්න අතාරින්නේ. අපි බෞද්ධයෙකුට ගිහිල්ලා කිව්වොත් එහෙම ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ওই කාලකන්නේ වචන තුන විසි කරලා දාන්න. ඒයි පොල්ලක් අරන් පස්සෙන් එහෙම කොහෙද මේක විසි කරන්නේ? මේක තමයි අපේ දායාදය. අපි මේක විසි කරන්නේ කියලා. ඈ ඔය කෝණ තුන දාගෙන ඔළුවේදී ඔළුවේ පටලවාගෙන ලෝකේ දිහා බලන තාක්කල්ම මිනිස්සෙකුට මොනවද පේන්නේ? මහ ඍණාත්මක ලෝකයක් පේන්නේ. තථාගත දර්ශනයේ තත්තාකාරය පේන්න නම් සම්මා දිට්ඨිය පේන්න නම් දෘෂ්ටි ඉවත් කරන්න ඕන. නිත්‍ය සුඛ ආත්ම දාගන්න ඕනත් නැහැ. ඒකත් සංකල්පයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම දාගන්න ඕනත් නැහැ. නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්න කෙනාට එයාට ජීවිතේ විඳින්න සිද්ධ වෙනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ගන්න කෙනා නිත්‍යයි සුඛයි ආත්මයි අඳුනනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ දෘෂ්ටිය. නිත්‍යයි සුඛයි ආත්මයි කියන්නේ දෘෂ්ටිය. එතකොට මොකක්වත් නැහැ නේ හාමුදුරුවනේ. ඉතින් මොකක්වත් නැති වෙන්න නේ නම් අපි මේ බණ කියන්නේ. ඒ මොනවා හරි තියෙන්න ඕනද? තියෙන දේ හිස් කරගන්න විසක්, නිරෝධ කරගන්න විසක්, විමුක්ති කරගන්න විසක් දෙයක් අල්ලගන්න නෙමෙයි. නමුත් අපේ ඇයට මොකක් හරි එකක් ඕන. නිදාගන්න අර කොට්ටයක් ඕන වගේ මකරේ ලං කරගන්න, බදාගන්න දේවල් මිනිස්සුන්ට ඕන වෙලා තියෙනවා. කිසිම දෙයක් අල්ලන්න එපා. ඒක පුජ්‍යල ක්‍රියාවකින් තොරව සිදුවිය යුතුයි. මොකද මේ ලෝකේ වැඩියෙන්ම ජීවිතයේ අන්වස්තුනේ මේ ජීවිතේ වැඩියෙන්ම අල්ලගෙන තියෙන පුජ්‍යලත්වය. ඒ නිසා පුජ්‍යලත්වය සක්කාය දිට්ඨිය අතහරින්න. ආත්ම දෘෂ්ටිය අතහැරීමෙන් නොඇල්ලීම ආරම්භ කරා. පළවෙනි අතහැරීම සක්කාය දිට්ඨියෙන් පටන් ගන්න. ඒකයි පෙන්වලා තියෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි පළවෙනියෙන් අතහරින්න කිව්වේ. සක්කාය දිට්ඨිය අතහරින්න. එතනින් පටන් ගන්න. තමාව අතහැරලා තමයි අනිත් දේවල් අතහරින්න පටන් ගන්න ඕන. ඇත්තම මොකද්ද තර්කානුකූලව බැලුවාම ඊළඟට මතුවෙන දහම? තමාව අතහැරියොත් සියල්ල අනිත් දේවල් අතහරින එක පහසුවක් නෙමේ. ගහේ මුල කැපුවාම කොළ වේලෙනවා. ගහේ මුල කැපුවාම කොළ වේලෙනවා. සක්කාය දිට්ඨිය තමයි මුල. එයා નિરાයාසයෙන්ම යහපත් පුජ්‍යලයක් වෙනව, දැහැම පුජ්‍යලයක් වෙනව, ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් වෙනව. ඒ නිසා මේ තියෙන බුද්ධ ආගම නම් හතරම් බඩු මැටිකොඩු වලස්සේ ගහලා වටේට මල් වට්ටි තරම් කැරිගෙ කැරිගෙ ඉන්න, හෙලිකොප්ටරෙන් මල් දාගෙන මොකද්දෝ මොකද්දෝ වැඩපිළිවෙලක් කරගන්න අපි හිතන මහ ලොකු වැඩ කියලා බුදුහාමුදුරුවෝ හිටියනම් ඊයේ අත ගහ ගන්නවා. මේ කාටද මේ ධර්මයේ දුන්නේ ලකින්නේ? මේ වගේ මෝඩයොන්ටද මේව දුන්නේ කියලා හිතනවා. මේ රටේ ගෘහ සේවිකාව නිර්මාණය වෙනවා දරිද්‍රතාවයෙන්. මේන ලයිට් බිල ගවා ගන්න බැරුව මිනිස්සු පිට රටවල් වල යනවා, දුක් විඳිනවා, මැරෙනවා, දහ දුක් විඳිනවා. අර වගේ දේවල් නිෂ්කාම භෝගී දේවල් නිකං කරනවා. අපි දැන් එහෙමත් හොඳයි. හැබැයි මූලික ටික සම්පූර්ණ කරගෙන නේ ණය වෙලා පාටි දාලා වැඩක් නැහැ නේ. පාටි දාන්න ණය නොවි සතුටද නේ. එහෙනම් හැබැයි සතුටින් ඒ දේ කරන්න. ඒකයි අපි කියන්නේ. බුදුහාමුදුරුව වෙනුවෙන් සලකන්න ඕන. ඒක නිකං ආටෝපෙට කරන්න නෙමෙයි ඕන. ඒ නිසා ප්‍රමුඛ දේ ඉස්සෙල්ලම ලබන්න ඕන. බුදුහාමුදුරුව බලාපොරොත්තු වෙන්නේ නැහැ බඩිකින්නින් ඉන්න මිනිස්සෙකින් බත්පතක්. ඒ නිසා මේ අසහනශීලී මිනිස්සු බුදුහාමුදුරුවන්ට දෙන මේ කිසි දෙයක් බුදුහාමුදුරුව ජීවමානව හිටියනම් බාරගන්නේ නැහැ. මොකද? උඹල මොඩියෝ වෙලා ඉද්දී උඹලගේ දේවල් මට මොකටද කියලා අහනවා. අද බඩිකින්නින් ඉන්න මිනිස්සය වුණත් කමන්නේ, ගෙනල්ල දුන්නොත් යමක් ගත්තා. පින්ඩපාතිකයන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ එයාට තියෙන අවසාන බත්පත මේකයි කියලා ඔබට වැටහුනොත් ඒ මුළු බත්පතම ගන්න එපා. ඒකේ හතරෙන් එකක් ගන්න. නමුත් දැන් ඉන්න හාමුදුරුවෝ කනේ තියෙන කරාබු දෙක හරියවලේ පන්නලා දුන්නොත් අනේ සාදු කියලා බාර ගන්නවා. ඒක අරගෙන කොහේ හරි මැටි ගොඩක් අස්සේ ගහලා දාලා මැටි ගහලා වටේට මල් ලට්ටියක් අරන් කැරගෙන. තා අවුරුදු 100ක් ඇතුළතදී අපි මුස්ලිම් සහෝදරයෝ එකතු වෙලා ඕ එලියට ගන්නවා. මොකටද මේ මැටි ගොඩවල් අස්සේ මේ මොඩියු ගහලා මේවා කැරි කැරි ගේටි මහ මොට්ට ජලතියක් නේ මුන් ගුව සේවිකාව වේ වේවි රත්තරන් ආභරණ හොයාගෙන මැටි ගොඩවල් අස්සේ ගහලා මේ කැරගෙන වටේට. හාමුදුරු කෙනෙකුට ඉගෙන ගන්න බස් එක යන්න සල්ලි දෙන්නේ නැහැ. අමාර ස්වාමීන් වහන්සේලා මේ පිළිවෙණ යන බස් එකේ මේ බෝගහේ දින අර පඳුරු ලියාගෙන අත වශයෙන් මේ ඒ කතාව ලැත්ත කතාව පිංගට එහලාගෙන උන්වහන්සේට හොරෙන් හොරේ පිංගට එහලාගෙන යන්න සිද්ධ වෙන්නේ. උදව් කරන්නේ නැති අය. ඇයි හේතුව? මේ හාමුදුරුවන්ගේ වර්ධන නෙමේ. ගිහියන්ගේ වර්ධන නෙමේ. දීපු දැනුම. මේ දැනුම යම්කිසි දවසක ඉතිහාසයේ විනාශ කළා, මුලා කළා, බුද්ධිමය ත්‍රස්තවාදයේ සිද්ධ කළා. එදා ඉඳලා හාමුදුරුවොත් අතරමං ගියත් අතරමං. ඒ නිසා කාඩවත් එක දොස් කියන්න බෑ. ඒ දැනුම තියෙන තුරු එයා ඒ දැනුමේ වටපිටාවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කන්ද පාමුල ඉන්නකම් එයාගේ රචනාව කන්ද පාමුලට පේන විදිය, කන්ද උඩට නැග්ගට පස්සේ එයාගේ රචනාව කන්ද උඩ ඉන්න විදියට ලියන්නේ. කන්ද පාමුලේ ඉඳන් ලියන රචනාවයි කන්ද උඩ ලියන තියෙන රචනාව එක තැන තිබ්බොත් කොහොමද ඔබට පේන්නේ? ඈ කන්ද බාවුල ඉන්න කෙනා නම් කියයි ඔන්න කටු අඳුරු පේනවා, මේ මෙහෙම ගහකොළ පේනවා, උස් කඳු පේනවා කියලා. කන්ද උඩ ඉන්න කෙනා ගියයි විශාල ප්‍රපාත පේනවා, ලස්සන කැලෑවල් පේනවා, ඈතින් සිතිජය පේනවා කියලා ගියයි. වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ඒකේ தත්ත්වය. ඒ නිසා කිසි කෙනෙක් කෙරෙහි අමනාපකම් ඇති කරගන්න බා, අනුකම්පා කරන්න, අනුකම්පා කරන්න. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේත් කිව්වේ, ඔබට අනුකම්පාවෙන් වැඩිය අපි රාහතුන් කෙරෙහි තියෙන ධර්ම අවබෝධය වෙච්ච කෙනෙහි කෙනෙක් තුල තියෙන පුහුදුන් ලෝකයා ගැන අනුකම්පාවක් තියෙන. දොස් කිව්වත් දැන්නත් ධර්මයේ පිළි නොගත්තත් පිළිගත්තත් විවේචනය කළත් ඒක තියෙන හරියට අර තමන්ගේම දරුවා පියාගේ මවගේ උකුලේදී මල මුත්‍රා හෙලද්දී දැනෙන සංවේදීතාවේ ඇරෙන්න වෙන දෙයක් නැහැ. පොඩ්ඩක් අපහසුයි තමයි. ඒ වුණාට දරුවා බිම දාන්නේ නැහැ මගේ ඇඟේ මල මුත්‍රා කලයි කියලා. පොඩ්ඩක් ඒක පිහිද ගන්න පොඩ්ඩක් අපහසුයි තමයි. යම්කිසි අපහසුතාවයකට තමයි පත් කළේ. නමුත් ඒක නොදන්න කමට කළා කියන එක හොඳම දන්න නිසා දරුවා කෙරෙහි මේ තීරණයක් ගන්නෑ. මෙයා වඩා ගන්නේ නැහැ. මෙයා ආදරය කරන්නේ නැහැ කියලා, මෙයාට කරුණාව දක්වන්නේ නැහැ කියලා කිසිම තීරණයකට එන්නේ නැහැ. ඒ වගේ තමයි පුහුදුන් සත්වයාට මහා අනුකම්පාවක් අවශ්‍යයි මේ මොහොතේ. ඒ නිසා විශේෂයෙන් මේ ශ්‍රවණය කරන අය ඉස්සල්ලාම මේ විදර්ශනාව කරලා ඒ සත්‍ය අවබෝධ කරගන්න ඕන. ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට ඔබ කළ යුතු දේ තමයි නිහඬවම නිහඬ වෙලා සියල්ලම අතහරින වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. සියල්ලම අතහරින වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. ඒ බොහොම ගැඹුරු වේ නිහඬතාවය තුළ ඔබට යම් මොහොතක ඒ අපූර්වතුම අත්දැකීම සියල්ලම අතහැරෙන මොහොතේදී ඔබට අත්විඳින්න හැකියාව ලැබෙනවා. කවදාවත් නොවෙනස්සන විදියට අශේෂ විරාග නිරෝධ ඥාන දර්ශනයක් පහළ වෙනවා. විමුක්ති ඥාන දර්ශනයක්. විමුක්ති ඥානයක් කියලා කියන්නේ මොකද්ද? මුඛක්කත්ම ඔළුවේ තියාගන්න නැතුව ලෝකේ දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. මොනවා හරි දිනව නම් එතන විමුක්ති ඥානයක් නැහැ. මොනවා හරි ඔළුවේ තියෙනවා නම් එතන විමුක්ති නැහැ. දෘෂ්ටි, සංකල්ප, න්‍යායන් තියෙනකන් මොලේ විමුක්ති නැහැ. බෞද්ධයන්ට වේවා න්‍යාගමිකයන්ට වේවා මේ විමුක්ති ඥානය කියලා නෑ. උන් ඒ මිනිස්සුන්ගේ ඔළු පුරවලා තියෙන්නේ. ඒ ඔළු පුරවලා තියෙන ඔළුවල පුරවලා තියෙන දේවල් වල හැටියට මේ මිනිස්සු නටනවා. දෙයක් ඉන්නවා කිව්වොත් ඉන්නවා, නෑ කිව්වොත් නෑ, පව් කිව්වොත් පව්, පින් කිව්වොත් පින්. ඔය ආගම් වලින් කියන පව් වලට පින් වලට එහා ගියපු ලෝක මානව ධර්මයක් තියෙන කලහ නොකළ යුතු කියලා. ඒක වෙනම එකක්. එහෙම නැතු පවු කියලා හිකුත් නැහැ, පින් කියලා හිකුත් නැහැ කියලා නෙමෙයි. ලෝකේ හරි හා වැරදි කියලා දෙයක් තියෙනවා. මානව ධර්මයක් ලෝකේ යථාර්ථය තියෙන එක රහතුන්ට පේනවා. නමුත් මේ පුහුදුන් සත්වයා පවු පින් කියලා කරන්නේ මොනවද? කියපු දේවල්. සමහර දේවල් මානව ධර්ම වලට එකඟයි, සමහර දේවල් මානව ධර්ම වලට විරුද්ධයි. විරුද්ධ දේත් පින් කියලා කිව්වොත් කරනෝ, හරි දේත් පින් කියලා කිව්වොත් කරනෝ, ඒ දැක්මක් ඇතුව නෙමෙයි කරන්නේ. කරන්නේ දේවල් කියන්නම් වාලි. කියන්නම් වාලි දේවල් කරන්නේ. ඒ නිසා දැක්මක් ඇති පුජ්‍යලේ බවට පත් වෙන. දැන් අන්ධයාට අපි කිව්වොත් එහෙනම් වලක් තියෙන පැත්තකට හැරි ඔතනින් අය දකුණු පැත්තට හැරෙන්න කියන වලක් තියෙන්නේ. මොකද කරන්නේ අන්ධයා? හැරිලා ගලු ගල වැටෙනවා. ඒ වගේ තමයි මිනිසුන්ට පාපයක් හරි පිනක් කියලා දුන්නොත් එහෙම. කරොත් කල්ලේ මිනිස්සයා අපාය වැටෙනවා. ඒ වගේම අන්ධයට නිවැරදි මාර්ගය පෙන්වන්නත් පුළුවන්. එතකොට වලේ වැටෙන්නේ නැතුව හරි පැත්තට යනෝ. නමුත් ප්‍රධාන සාධකේ මොකද්ද? අන්ධයි. දැන් අපි කියන්නේ ඇස් අරින්න. එතකොට කාටවත් ඔබව රවට්ටන්න බෑ. ඔබ යා යුතු මාර්ගයක් දන්න, නොයා යුතු මාර්ගයක් දන්න. ඒ නිසා පළවෙනි ඥාන දර්ශනයට කියන මග්ගා මග්ග ඥාන දර්ශනය. එයාට මාවත පේනවා. සම්මා දිට්ඨික වෙනවා. එයාට කවුරුවත් ඔතන ප්‍රපාතේ මෙතන හරි පාර කියලා පෙන්වන්න ඕනේ. එයාට හොඳට පේනවා. එයා කළ යුතු දේ දන්නවා, එයා නොකළ යුතු දේ දන්නවා. එයා ඇස්සරිච්ච මිනිස්සෙක්, කන වෙලා අල්ලන්න ඕනේ නැහැ කවුරුවත්. දැන් ඕගොල්ලන්ට වෙලා තියෙන මොකද්ද? කන වෙලා අල්ලන්න ඕනේ. අනුන් දීපු කන වලින් තමයි තාම යන්නේ. ඉතින් ඔයා බුදුන් සියලුම සත්වයෝ අන්ධයෝ වැනි උමුතුයි පිස්සෝ අන්ධයෝ මෝඩයෝ මොනෝ කියන්නේද? ඔක ඇත්ත. තරහෙන් කිව්ව නෙමෙයි, හෙලා දැක්ක නෙමෙයි, ඇත්ත කතා. අන්ධයට අන්ධය කියන්නේ නැතුව වෙන මොනෝ කියන්නේ? ඇස් පේනවා කියන්නේද? අන්ධෙක් වුණොත් අන්ධ තමයි. ඉතින් ඒ නිසා මිනිස්සු මස් ඇස් දෙකෙන් නෙමෙයි ඇස් පේන්න ඕන, නුවණසින්. නුවණස නැත්තම් ඒගොල්ලෝ අන්ධකාරයේ ඉන්නේ. ඒ නිසා නත්ති පඤ්ඤා සමාලෝක. හිරිසඳු පැවුවාට මිනිස්සු අඳුරේ. ප්‍රඥාව නැත්තම්, ප්‍රඥාව නැමැති ආලෝකය පහළ වෙන්න ඕන. මොකද ප්‍රත්‍යයන් නැති ඥානය, ප්‍රත්‍ය නොවන ඥානය ප්‍රඥාව. ඔබට ප්‍රත්‍යයෙන් ඔබ ලෝකයේ දිහා බලන්නේ, සංකල්පයෙන් ලෝකයේ දිහා බලන්නේ, ප්‍රත්‍ය නොවන ඥානයෙන් ලෝකයේ දිහා බලන්න ඕන. ඒක තමයි පඤ්ඤා. එයා දර්ශන වලින්, ප්‍රතිපත්ති වලින්, න්‍යායන් වලින් ලෝකයේ බලන්නේ. ඔහු විදර්ශනාත්මක බුද්ධලේ, ගවේෂණාත්මක බුද්ධලේ, ඔහු දාර්ශනිකයේ. හරි දේ දකින්න උත්සාහ කරන හා හරි දේ දකින බුද්ධලේක් බවට පත් වෙනවා. තමන්ගේ වැරද්ද යම් කිසි කෙනෙක් දකිනවා නම් ඔහු ප්‍රඥාවන්තයෙක් වීමට සුදුසුයි. එහෙම නැත්නම් ප්‍රඥාවන්තෙක් වෙන භාවයට පත් වෙනවා කියන එකයි දේශනා කළේ. ඒසා තමන්ගේ අඩුව තමන්ට දකින්න හැකියාව තියෙනවා. හැමතිස්සෙම ඔබ හොයාගෙන යන්න අනුන්ගේ අඩුව නෙමේ, තමන්ගේ අඩුව. තමන්ගේ අඩුව හොයා යන්න. අද හැමෝම ලෝකයේ තියෙන අඩුව දැක දැක කතා කර කර සිටියත් තමන්ගේ අඩුව නොදකින නිසා ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ලෝක ඔක්කොම ආගම් එකයි කියලා කියන ඒ බොරු. ඔක්කොම මිනිස්සු එකයි කියලා කියන ඒක බොරු. කාටත් සමායිතිවාසිකම් ඕන කියලා කියන ඒක බොරු. ඒක නදුසුයි. දැන් චූටිම ළමයෙකුට ලොකු පුටුවක් දුන්නොත් ඒක අසාධාරණ වැඩක්. නුසුදුස්සෙකුට තනතුරක් දුන්නොත් ඒක අසාධාරණ වැඩක්. ඒ මිනිස්සේ අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා සමායිතිවාසිකම් නෙමේ, එක් එක් අයට තම තම අයට සුදුසු තත්ත්වවල තමයි තියෙන්න ඕන. දැන් මට වුණත් කළ නොහැකි වැඩක් මට බාර දුන්නොත් එහෙම නේද? දැන් මට එකපාරට කවුරු හරි මේ ගුවන් යානයක් පදවන්න දුන්නොත් මමත් විනාසයි, යන මගෙත් විනාසයි. ඒකට හේතුව නේ? ඒ නිසා නුසුදුසු දේ බාර ගැනීම, බාර දීමත්, පත්වීම ඉතාම අසාධාරණ. ඒ නිසා මේ ඒ දේවල් වලින් කිසි දෙයකින් අපේ සමාජේ පෝෂිත වෙන්නේ නැහැ. හරි ඉක්මනින් සිංහලයා මුලා කරන්න පුළුවන්, සිංහලයා මෝඩයයි කියලා ඉතිහාසයේ කවුරු හරි කිව්වනම් ඒ පුජ්‍යලයට මල් තියලා වඳින්න වටිනවා. මොකද ඒ තරම් සත්‍යයක් ඒක. මේ ලෝකේ කිසිම ජන කොටසක් නැහැ මෙච්චර මෝඩ තකතිරු ජාතිය. ඒක සිංහලෙක් හැටියට මම කියන නෙමෙයි, මං සිංහලෙක් නෙමෙයිනේ දැන්. ඒකයි මං එහෙම කියන්නේ. මං සිංහලෙක්වත් ශ්‍රී ලාංකිකයෙක්වත් නෙමෙයි. මම මේ පෘථිවි ජීවත් වෙන මිනිස්සෙකුත් නෙමෙයි. මම මනුස්ස ලෝකේ දිහා බලන්නේ වෙලම ලෝකයක් දිහා බලනවා වගේ පිටසක්වල ජීවියෙක් වගේ. දෙන්නේ ඈ මේක අමුතු තැනක්. මම මේ සද්ධර්ම අවබෝධ කරගන්න කලිනුත් මං අපේ හාමුදුරුවරුත් එක්ක යන ගමන් මට නිතරම දැනෙනවා මේක මම කාලෙකට පස්සේ ආපු තැනක් කියලා. ඉතින් මං කියන මනුස්ස ලෝකෙත් හරි ෂෝක් තැනක් නේ කියලා නේ. මට අමුතුවර දැනෙන මිනිස්සු එහෙම ඒ දුවන යාන වාහන යාට මෙහාට යනවා. හෝගාල වෙනස් වීම තියෙනවා. ඉතින් මේක අමුතු තැනක්. සංචාරකයෙකුට අමුතු ගමක් පේනවා වගේ මටත් මනුස්ස ලෝකේ අමුතු තැනක් වගේ පේන්න පටන් ගන්නවා. ක්‍රියාකාරකම් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ යම්කිසි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න එයා තමයි බුදුහාමුදුරුවන්ගේ ජාතියේ උපදින කෙනා. ඒ නිසා සිංහල ජාතියේ නිදහස් වෙලා ආර්ය ජාතියේ උපත ලබන්න. ආර්ය ජාතිය මගේ ජාතිය ඒකයි. ආර්ය කිව්වම අර ආර්ය පරම්පරාව කියලා වෙනම එකක් පස්සේ හදාගත්තා. ඒ කුල පරම්පරාව නෙවෙයි මෙතන කියන්නේ. අරහත් අර සිඳලු ආර්ය පරම්පරාව, මේ ආර්ය පරම්පරාව. දැන් නිකායවල තියෙනවනේ නේද? සියන් නිකාය, රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය, සෝජින් නිකාය. ගොඩක් දෙනෙක් ඇවිල්ලා අහනවා අන්‍ය ආගමිකයෝ පව හාමුදුරන්ගේ නිකාය මොකද්ද කියලා. මම කියනවා මට නිකායක් නැහැ කියලා. මට නිකායක් නැහැ. මහානකම නම් මම නිකා දෙකේම ලැබලා තියෙනවා. මුලින් සියන් නිකායේ මහාන වෙලා තියෙනවා. ඊට පස්සේ මම සෝජින් මහානිකායේ මහාන වෙලා තියෙනවා. මොකද භාවනාත්මක ජීවිතයක් ගත කරන්න සෝයාගෙන පරිසරයේ යන්දී ඔය සියන් නිකායේ ඒක නැහැ. දෙන පන්සල් කෙරුවා විතරයි. පන්සුගලයි දාන ටිකයි විතරයි. ඉතින් බොහෝ වෙලාවට ඒක ඒ පැත්ත අඩුවෙන්නේ පන්සල් කෙරුවා විතරයි තියෙන්නේ. ජනප්‍රියව තියෙන්නේ ඒක දැන් නම් තියෙනවා. ඉතින් ඒ නිසා සම්මුති වශයෙන් ඒ කිසි දෙයක් තදන්නේ ඒව මහා අන්ධ භක්තික තැන් තියලා තියෙන ඔය කුල මල ඒව මේව වැඩියෙන්ම සලකන තත්වයේ තියෙන්නේ මේ බුද්ධ ආගමේ හාමුදුරු ළඟ. මාන කරන්නේ නැන්නේ ලේසි. කේන්දරෙත් බලලා කුලෙත් බලලා හැඩත් බලලා අරවත් බලලා මේවත් බලන ප්‍රඥාව තියනවද කියලා බලන්නේ. ඒ නිසා මාන කරන්න කලින් බලන්න ඕන මේ මිනිස්සේද මොලේ තියනවද නැද්ද කියලා පමණයි. ඉතින් අර හතර කේන්දරේ පාළු ගිහි ජීවිතේ අසාර්ථක වෙන එක්ස්පයර් වෙච්ච මෑන්ලා ටික මේ ගෙනල්ලා දානවා. වැඩත් තේරෙන්නේ නේද? ඒ නිසා එතකොට මේ ශාසනය පිළිහිනවනේ මූඩියෝන්ගෙන් පිරුණාම. ඈ? ඉතින් ඒ මේ සමාජයට අනුශාසනා කරන්නේ මූඩියෝ ටික ඊළඟට. මේ අපි කවුරුත් මහාන කරපුවා නෙමෙයි. අපිම කැමැත්තෙන් ඇවිල්ලා මහාන වෙච්ච අය. සුදුසුයි කියලා. මේක හොඳ දෙයක් කියලා. මේක මේ නිවන් මාර්ග සොයාගෙන යන්න තියෙන හොඳ පියාපතක් කියලා. ඒකයි. ඉතින් සමහර අඥාන උදවිය මේක දිහා බලලා මේ අපිව මේ පිනට කන නිකං කන කට්ටියක් හැටියෙද නම් කළා. අපි විතර මේ සමාජයට සේවයක් වන වැඩදායි පුජ්‍යලයෝ කිසිම වෘත්තියකින් නැහැ. ඈ වෛද්‍ය වෘත්තියට, නීති වෘත්තියට, දේශපාලන වෘත්තියට, ගුරු වෘත්තියට එහා ගියපු දෙයක් අපි කරනවා. අපි හැම විෂයෙම ඉන්නවා. එක වෙලාවකට මනෝ වෛද්‍යවරයෙක්, එක වෙලාවකට කායික වෛද්‍යවරයෙක්, එක වෙලාවකට ගුරුවරයෙක්, එක වෙලාවකට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක්, හොඳ යාළුවෙක්, හිතවතෙක්, නීතිඥයෙක් බවට අපිපත් වෙනවා. නීතියට කරන්න බැරි වැඩ, වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි වැඩ අපිට කරන්න සිද්ධ වෙනවා. මනෝවෛද්‍යවරයෙකුට කරන්න බැරි වැඩ අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා උපතේ ඉඳලා විපත දක්වාම හැමතැනදීම සියලු කාර්යයන් ඔස්සේ සමාජගත වෙන සම්බන්ධය වෙන මහා අගය කරන්න පුළුවන් පුජ්‍යලේ බවට නිර්මාණය වී හැකි තැනක්. එසේ නැති අයත් ඉන්නවා. අනුන්ට ප්‍රයෝජනය කෙසේ වෙතත් තමන්ටවත් ප්‍රයෝජනයක් නැති භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒකටත් හේතුව ඒ විමසුණු බුද්ධියෙන් තොර ප්‍රඥාහීන දුරුමත පුජ්‍යලයෝ නිසා. ගිහියොත් ඉන්නවා. ගෙදර මහත්යටවත් ප්‍රයෝජනයක් වෙන්න බැරි, නෝනටත් ප්‍රයෝජනයක් වෙන්න බැරි, දරුවන්ටත් ප්‍රයෝජනයක් වෙන්න බැරි, අඩුම තරමේ ගමේ කෙනෙකුටවත් ප්‍රයෝජනයක් වෙන්න පාරේ යද්දි කටුවිත්තක් ගලක් හරි දැක්කහම ඒක පාරට පැත්තකින් අයින් කරන්න බැරි පුජ්‍යලයෝ ඉන්නවා. මම දවසක් මේ පාරෙද්දී එක පුජ්‍යලයෙකුට ත්‍රිවිලරේක මිනිස්සෙකුට මුදලකුත් දීලා කිව්වා, මේ පුතේ අර පාරයිනේ ගල් ගෙඩියක් තියෙනවා, අතන වාහනේ දානකොට ඔක වදිනව අරන් දාන්න කියලා. අර පුජ්‍යලයා අරන් දාලා තිබ්බේ නෑනේ. මේ මුදලකුත් දීලා කිව්වේ මේක අයින් කරන්න කියලා. ඒත් අයින් කරේ නෑ. අවසානේ කරේ මම වාහනේදී මෙන්න කාර් එක නතර කරලා ඩ්‍රයිවර් මහත්මයාට කිව්වා මෙන්න මේ ගල් ගෙඩිය අරන් දාන්න. මම මෙහෙම ගලා මේ පුජ්‍යලයා ඇයි ඒ වුණාද? දන්තල් නම් අඩුවක් නෑ හෙසප් පොසන් වලට. ඒ දවසට විතරයි. ඊට පස්සේ මිනිස්සු එක් කුසගින්නේ ඉන්නවද මොනවද කිඳ මන්ද මුකුත් නෑ. මේ මානව චින්තනයේ තියෙන දුර්වලකම්. කාලේන දහනන්දේති මිනිස්සෙකුට පිහිට වෙන්න ඕන හැම තිස්සෙම හරි සම්ප්‍රදායට හරි පොරගාල හරි නෙමේ අවශ්‍ය තැනදී. ඈ තමන්ට ඕන වෙලාවට නෙමෙයි තමන්ගේ මහත්යට තේ එකක් ගෙනෙලා දෙන්න ඕන. ඒ මහත්යට තේ එකක් ඕන වෙලා. තමන්ට ඕන වෙලාවට නෙමෙයි තමන් ගිහිල්ලා වතුර එකක් දෙන්න ඕන. වතුර පිපාසය තියෙන වෙලාවට. නෝනටත් එහෙමයි, දරුවන්ටත් එහෙමයි, සමාජයටත් එහෙමයි, හාමුදුරුවන්ටත් එහෙමයි. කාලෝචිත අවස්ථාව කොතනද බලාගෙන ඉන්නේ? අන්න එතෙන්දි සලකන්න ඕන. ඒ නිසා මගේ මව්පියන්ට වුණත් මම අවුරුද්දට බලන්න ඕන යන්න. එහෙම එකක් මට නෑ. එසම් පොයිට බලන්න යන්න. එහෙම නැහැ. කොතෙන්දද අපි මව්පියන්ට අවශ්‍ය වෙන්නේ? කොතෙන්දද අපි සහෝදරයට අවශ්‍ය වෙන්නේ? කොතෙන්දද අපි අපේ දායකයට අපි අවශ්‍ය වෙන්නේ? අන්න එතෙන්දී අපි මේ මිනිස්සෙට ලං වෙන්න ඕන. චාලිත්‍රෙට වැඩ නැහැ. ලාංකික බෞද්ධයෝ චාලිත්‍රෙට වැඩ. අවශ්‍යතාවයේදී නැත. ඈ අවුරුද්ද එනකන් ඉන්න ඕන අම්ම බලන්න. ඔය අර අඥාන පුජ්‍යලයන්ගේ වැඩ, මේ ඥානවන්ත පුජ්‍යලයන්ගේ වැඩ. ඒකයි කාලේන දානන්දේති කිව්වේ. අන්න ඒකයි එහෙම නැත්නම් 12ට කලින් කන්න කියපු එක නෙමේ. අවශ්‍ය වෙලාවේදී උපකාරක කිරීම, අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය කෙනා ළඟ ඉන්න එක. ඉතින් ඕවත් නිවැරදි වෙන්න ඕන. ඒ ඔක්කොම පහළ වෙන්නේ ඥානවන්ත දර්ශනයක් මත. ඥානවන්ත දර්ශනයක් මත. ඒ වැත්තන්ට තියෙන දැන් මේ සද්ධර්ම අවබෝධයේ වෙනස තියෙන ගැටලු මොනවද කියලා අපි සාකච්ඡා කරමු ටික වෙලා. ප්‍රතික්‍රියාවලිය කියලා අපි දෙයක් දකිනවා. දියඇල්ලකින් ජලය පහළට කඩාගෙන වැටෙනවා. ඒ ක්‍රියාදාමී ප්‍රතික්‍රියාවලියක් හැටියට හට ගන්නවා පෙන බුබුලු. වාහනයක් ගුරුපාරක වේගෙන් දහවනේ වෙනවා. වේගෙන් දහවනේ වීමේ ප්‍රතික්‍රියාවලයක් හැටියට පාරේ දුහුවිලි නගිනවා. ඒ වගේම අපි ගිනි පෙට්ටියක් ගත්තාම ඒ වෙඩි බෙහෙත් වර්ග දෙක එකට ඝෂ්ඨණය වීම තුළ ඒ ගිනි පෙට්ටිය තුළ නොතිබිච්ච ගින්දරක්, අත්තවසෙන් ගිනි පෙට්ටිය ඇතුලේ ගින්දර නැහනේ. ගින්දර තිබ්බනම් සාක්කුවේ දාන් ඉන්න බෑනේ ඕක. ඊට පස්සේ ඒකෙන් ගින්දර මතුවෙනවා. ඒ වගේ තමයි මේ සිතේ ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවලියක් හැටියට සිතුවිලි හටගන්නවා. ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවලියක් හැටියට මේ ඝෂ්ඨණයක් තන යමක් හටගන්න. දැන් මේ අත් දෙකේම කිසිම හඬක් නැහැ. නමුත් මේ අධික වේගයෙන් කෂ්ඨණය කරන තැන හඬක් එනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඔය හඬ දකුණු අතේද තිබ්බේ, ඔය හඬ වම් අතේද තිබ්බේ. ඔය හඬ තැම්පත් වෙලා තිබ්බේ කොහේද? කොහේද ඔය හඬ මේ තැම්පත් කරලා තිබුණු ස්ථානය? පුදුම ප්‍රශ්නයක් නේ. තැම්පත් කරලා තිබුණු ස්ථානයකුත් නේ, වම් අතේ තිබ්බෙත් නෑ, දකුණු අතේ තිබ්බෙත් නෑ. ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවලියක් නිර්මාණය වුණා. එතකොට අපි ගිනි පිට්ටියක නිර්මාණය කරගන්න ගින්දර, ගින්දර බොක්ස් එක ඇතුලේ තිබ්බද? තිබ්බේ නෑ. මේ විශ්වයේ කොහේ හරි තිබ්බද? තිබ්බේ නෑ. ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවලියක් හටගන්න. මේක තමයි යම් කිසි වෙලාවක බාහිර අධ්‍යාත්මික ඝෂ්ඨනයක් ඇති වේද, එතන යම හටගන්නවා. සිතක් හටගන්නවා. සිතුවිලි හටගන්නවා. එහෙම නැතුව සිතක් සිතුවිල්ල කොහෙවත් තියලා නැහැ. තියෙන්නෙත් නැහැ. එතකොට මේ චිත්ත ධර්මතා නොකෙඩී પરම්පරාවක් හැටියට නොසිඳ පවත්නා හේයින් වෙනත් දෙයක්ුත් නෙමෙයි. ඒක හරියට මේ ප්‍රතික්‍රියාවලයන් තුළින් ප්‍රතික්‍රියාවලයන් සිදුවීගෙන යන මමංකාරයේ බලයක් මේ සිත තුළ නිර්මාණය වෙනවා. එය ස්වයන් බලයක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔය ලිහිණි ගලට වගේ ගියාම ඔය සිරිපාදේ යන්ති හයියෙන් ලිහිණියක් ඒ කියලා කෑ ගැහුවාම ඒ කියලා අහනවා වගේ ආයි හඩක් කෑන. ඔයගොල්ලොත් කෑ ගහලා තියනවද කියලා? කෑ ගහලා තියනවනේ. එතකොට ඒ ඒයි කියලා අහන කෙනෙක් ඉන්නවද එහා පැත්තේ? ඒයි කියලා අහන කෙනෙක් නැහැ. හොඳින් ඉන්නවද කියලා අහුවාම හොඳින් ඉන්නවා කියලා කියනවා. ඒ වෙනසක් දෙයක් තමයි මෙහාට එන්නේ. කියන එක නෙමෙයි ඇහෙන්නේ, වෙන එකක් ආයි ප්‍රතික්‍රියාවලියක් වෙලා වෙන හඬක් ඇහෙන්න පටන් ගන්නවා. ඇයි? ඒකම ක්‍රියාවලියක් වෙන ස්වරූපයකින් පහළ වෙනවා. ඒ වගේ අපේ මනස තුල වුණත් ක්‍රියාවලියන් තුලින් ප්‍රතික්‍රියාවලියක් නැති වෙමින් පවතිනවා. දැන් ගිනි දැල්ලක් හැමතිස්සෙම පහන් දැල්ලක් ක්ෂය වෙනවා. ක්ෂය වුණත් කිසි විටක එක දැල්ලක් එතන නැහැ. එක ගඟට දෙපාරක් බහින්න බෑ කියන්නේ තෝක තමයි. ඒ ජලය ටික ගලාගෙන යනවා. නමුත් මේ ජලාංශු රාශියම එකට හැමතිස්සෙම පවතිනවා. ඒකයි. ඒ නිසා මේ සංස්කාරක ධර්මතාවය නිසා පවතිනවා. ඊළඟට තව ප්‍රභේදනයක් තමයි කාය විඥානය කියලා හෙකුත් තියෙනවා, මනෝ විඥානය කියලා හෙකුත් තියෙනවා. මනෝ විඥානය නිරුද්ධ කරන්න පුළුවන්, නිරෝධ කරන්න පුළුවන්. කාය විඥානය නිරුද්ධ වෙන්නේ, නිරෝධ වෙන්නේ පස්සේ. කාය විඥානයට බඩිකිනිනේනෝ, කාය විඥානයට උමනා කරන දේවල් ඔළුවේ තැම්පත් කරලා තියෙනවා. කාය විඥානයට අනුව අපි ක්‍රියා කරනවා. දැන් මම තැම්පත් කරලා තියෙනවා, අද උදෑසන අපි භාවනා වැඩසටහන තියෙනවා කියලා මනසට දෙනවා. දුන්නට පස්සේ අදාළ වෙලාවට පෙර සූදානම් කටයුතු ඔක්කොම සිද්ධ කරනවා. මේ සිතුවිල්ල ඉතින් නොයන එක නෙවෙයිනේ හොඳ, එන එක තමයි හොඳ. ඒ සිතුවිල්ල එන්න ඕන. එහෙම නොවුනොත් අස්වාභාවික මනසෙක නිර්වාණය වෙනවා. හැමෝම මේ වැඩසටහන කිරින්නේ නැත්තේ. මම වෙන කොහේරි ගමනක් ගිහිල්ලා ඉන්නට පුළුවන් ඒ සිතුවිලි පහළ නොවුනොත්. එතකොට ඒ ක්‍රියාවලිය නෙමෙයි, ඒ ක්‍රියාවලිය අපිට ප්‍රශ්නද? ජීවිතේ වුණත් අපිට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ආකාරයට සිදුවීම ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක විසඳුමක්. අපි නැති කරන්න ඕන ප්‍රශ්නයක් වෙන දේවල් විතරයි. ප්‍රශ්නයක් වෙන දේ විතරයි අපිට නැති වෙන්නට ඕන. ඒක අපි ගන්නෙ කාය විඥානික ස්වභාවයෙන්. බුදුරජාණන් වහන්සේ මමයි කියලා කතා කරලා කියන්නේ කාය විඥානික සම්මුති ස්වභාවයක්, සම්මුති විවාහාරයක්. නමුත් පරමාර්ථ දර්ශනය තුල මමෙක් නැත. ඉතින් රහතන් වහන්සේලා මම කියලා කතා කරනවායි කියලා එක නාක්මණෙක් ඇවිල්ලා බුදුහාමුදුරන දේශනාත් කළ ප්‍රකාශයක් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාගේ ශ්‍රාවකයෝ විවාහාරික භාෂාව කතා කරන්න දක්ෂයි. විවාහාරික භාෂාව ආමන්ත්‍රණය කරන රහතන් වහන්සේලා කියන්නේ මම කියලා. මේක මගේ සිවුර, මගේ පන්සල, මම වඩිනවා, මං හරේට වැඩම කළා, මම හරේ ඉඳලා වැඩම කළා කියලා කියන්නේ. එතකොට අපි වෙනස් කරගන්න ඕන වාචික හරි චින්තනයක් හරි සංකල්පයක් හරි නෙමෙයි අපේ පැහැදිලි අධ්‍යාත්මික දර්ශනය. අධ්‍යාත්මික දර්ශනයේ තුල උන්වහන්සේලාට හැකියාවක් තියෙනවා මම නොවි බලන්න. ඇයි මම නොවි බලන්නේ? මම නොවි බලන තැන තමයි සැනසෙල්ල තියෙන්නේ. මම වෙලා ලෝකේ දිහා බලන තුරුම පුදුමාකාර මහ පීඩාවක්. කරත්තයක් ඇදගෙන යන ගොනෙක් මොනතරම් දුක් විඳිනවද? ඒහා සමාන දුක් විඳිනවා. ඒහා සමාන දුක් විඳිනවා. ඒ නිසා මමත්වයේ තුල සිටගෙන ඉඳගෙන ඉන්නවයි කියලා කියන්නේ අපේ කර්මතින් පටවපු ආගමික, ජාතික, වාර්ගික ඔක්කොම ටික නැති වෙනවනේ. මගේ නම් ජාතිය මනුස්ස. මං යම් කිසි අසාධාරණයක් වෙනවට, සිංහල ජනතාවට සහාසිකත්වයක් සිද්ධ වෙනවට කිසිම වර්ගයක යොක්ට කැමති නැහැ. ඒ අසාධාරණේ වෙනම කෝණයකින් දකින්න මට හැකියාව තියෙනවා. මම පිස්සු බල්ලන්ට අනුකම්පා කරන්නේ කියලා කියන්නේ නැහැ. පිස්සු බල්ලෝ වෙනම විදිහක පාලනය කරනවා. දැන් පිස්සු බල්ලෙක් පස්සේ පොළු අරගෙන එළවන මිනිස්සෙකුට මං එපයි කියන්නේ නැහැ. මොකද ඒ ක්‍රියාවලිය කිසි වරදක් නැහැ. මොකද පිස්සු බල්ලගේ ජීවිතේ පිස්සු බල්ලට වැඩකුත් නැහැ, අනිත් අයට වැඩකුත් නැහැ. ඒකෙන් අවසානයේ සිද්ධ වෙන්නේ පිස්සු බල්ලටත් හානියක්, අනිත් මිනිසුන්ටත් හානියක්. එතකොට වැඩිම හානිය වලකා අඩුම හානිය සිදු කිරීමේදී මම එරෙහිවන්නේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ තුරුණුව විනාශ කරන තැන පොවින් බලන්න එපා. මේ ලෞතර බුදුහාමුදුරුවෝ කියන කෙනාව හරි අවිහිංසාවාදී, හරි මානව ධර්මයක් ඇති, ලෝක මිනිස්සුන්ට හරියට කරුණාවෙන් සැලකපු චරිතයක්. එතකොට ඒකාන්තයෙන් ඒ ලෞතර බුදුහාමුදුරුවෝ විනාශ කරන්නේ පිස්සුබල්ලෙක්. පිස්සුබල්ලෙක් ඇරෙන්න වෙන කිසි දෙනෙක් ඒ දේ කරන්නේ නැහැ. ඒ බාමියන් බුදු පිළිමේ බිමට හැරලා දැම්මේ පිස්සුබල්ලෝ ටික. එතකොට එතෙන්දී කිසිසේත්ම උත් කරන්න බෑ. ඒකනේ දුටුගැමුණු රජුරු කලේ කිව්වේ මා කිසිදු මිනිසෙක් නොමනමි, මා සිදු කලේ නැති කලේ නපුරයි. මහාවංශ කියන්නේ එහෙමයි, මම කිසිම මිනිහෙක් මැරුවේ නැහැ, මට ඕන මිනිස්සු මරන්න නෙවෙයි නපුර නැති කරන්න. එනිසා මේ සත්චේතනාව මෙරටේ ජනාධිපතිතුමන්ට, හමුදාපතිතුමන්ලට, හමුදා නිලධාරියෙකුට හරි තිබ්බොත් එයාගේ හිත නිර්දෝෂ කරගන්න ඒක හේතුවක් තියෙනවා. මගේ ඉන්නෝ මගේ තාත්තගේ මල්ලි විශේෂ කාර්ය බලකායේ හමුදා නිලධාරියෙක්ව හිටියා. ඔහු හොඳ මානුෂික හැඟීමකින් යුක්ත කරපු පුජ්‍යලේ. ඔහු කියනවා හාමුදුරුවනේ මෙහෙම යනවා සායනහස මේ එක ඇති දැඩි තස්තවාදීකුයි ඊළඟට ඉන්නේ පොඩි උන් ටිකලු පස්සෙන් යන්නේ. හාමුදුරනේ T56 කරේ එල්ල ගත්තාම කට බිම ඇතිල්ලෙනවලු. බිම ඇදගෙනලු දුවක්කෝ යන්නේ. අපි ඉතින් සමහරලාට කැලේ රංචු ගැහිලා ඉන්නකොට මං ඒ කණ්ඩායම් අයිතිකාරය හැටියට වෙඩි තියන්න කිව්වොත් ඔක්කොම වෙඩි තියලා මරලා දානවලු. නමුත් මං අර පොඩි ළමයි දැක්කහම මට මගේ පුතා මතක් වෙනවා, අවුරුදු 14-15. ඉතින් අර ප්‍රධාන තස්තවාදී කෙතන හිටියත් අර පොඩි උණ්ඩ වෙඩි තියලා මරන්න බැරි ගමට මං අණ කරන්නේ නැහැ. වෙඩි තියන්න අපි සද්ද නැතුව ඉන්නෝ, මගහැරලා ඉන්නෝ. බලන්න හොඳ මානව හිතවාදීකම මෙතන තිබිලා තියෙනවනේ. අර කුංචි දරුවෝ තුවක්කුව අතට ගත්තත් ඒ දරුවෝ අසරණයි කියන එක එයා දන්නවා. මේ දරුවෝ වැරදිකාරයෙක් නෙමෙයි. මේ දරුවන්ව බලහත්කාරයෙන් යොදවා ගැනීමත්, මුලා කර යොදවා ගැනීමත් කියන කාරණේ තේරුම් අරගෙන අනුකම්පා කරනවා. ලොකු මහත් වෙච්චගෙන එයත් එක්ක යුද්ධ කරනවා. මොකද හේතුව? එයා දුෂ්ට චේතනාවෙන් සහ ඔහු හරි වැරදි තෝරගන්න පුළුවන් මට්ටමේ ඉන්න මිනිස්සෙක් නිසා ඔහුට හරි වැරදි තේරුම් කරගන්න බැරුව ඒ තත්ත්වයට වැඩිච්ච නිසා ඔහුත් එක්ක දඬුවමක් දෙන්න සිද්ධ වෙනවා. හැබැයි එයා කිව් කතාවක් තමයි පොඩි එකා ගැස්සුවත් හැබැයි මීටර් 300 උණ්ඩේ යනවම තමයි කිව්වා. T56 පොඩි එකා ගැස්සුවත් ඒකේ වේගය යනවා තමයි. ඒක පොඩි එකා ගැව්වයි කියලා අපි මේ නොමෙරින්නේ කිව්වා. පොඩි එකා තිබ්බත් මීටර් 300ක් ඒකේ ඉලක්කේ මත යනවා කිව්වා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒත් ඒ සානුකම්පිත ගුණයේ තිබීම මම ඒක අගය කළා. ඔහුත් ඒ මේ දහමේ තුන්තියම් කොටසක් තේරුම් කරගත්තා. ඒ වගේ මානව ගුණාංග තියෙනවා. දර්ශන තියෙනවා. ඒ දර්ශන නිසාම තමයි මේ පුජ්‍යලෝගේ ජීවිතය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. එහෙම නැතුව අර මෝඩ කරුණාවක් පලා යන කරුණාවක් නෙමෙයි. දැන් උගන්වලා නම් තියන්නේ ඒක. ඒ දේවල් වැරදි විදිහට උගන්වපු නිසා තමයි මේ මුළු ආසියාතිකරයෙන් මේ අතු ගෑවිලා යන මට්ටමට පත් වෙලා තියෙන්නේ. ජීවිත අභිමානය නැති කරලා, ජීවිත අවශ්‍යතාවන් නැති කරලා, මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව මහ කලකිරීමක් ඇති කරවලා, නේ, තමන්ගේ දරුව දෙන්නත් දන් දෙන්න, තමන්ගේ ගැහැණියක් දන් දෙන්න කියලා ජාතක කතාවල් එහෙම මෙහින්දාගෙන ඒව උලුප්පල පෙන්නලා සියලුම දේවල් මිනිස්සුන්ට ජීවිතේ පාකරවල සියලුම දේවල් පන්සලට ගෙනල්ලා තියාගන්න මට්ටමට මේ වැඩ කරලා මම නම් කියන්නේ තමන්ගේ දරුව වෙනුවෙන් දැම්ම ඉඩමක් කරන් දාන්න මේ මහ පොළොවේ. ඉස්සරහට ඉඩ ගන්න නැති වෙනනේ. දැම්ම ඉඩම් දෙක තුනක් කරන් දාන්න මේවා වැඩි වෙනවා. ඈ තමන්ට පර්චස් 20ක් ඕන නම් පර්චස් 40ක් කරන් දාන්න අනාගතයේදී තව 20ක් ගුල්ල අනිත් 20 ගේ හදා ගන්න පුළුවන්. ඒක නිගරෙන්න ඕන මනම අවශ්‍යතාව. මේ ධර්මයේ තේරුම් ගන්න වෙනම සද්ධර්මය කියලා කියන්නේ සංකල්පයක් තුළ ක්‍රියාත්මක වෙන දෙයක්, බාහිර ක්‍රියාවලියක් නෙමෙයි. බාහිර සාර්ථක සම්මුති දානාත්මක චින්තනයේ විදියටම තියාගන්න අධ්‍යාත්මික දර්ශනවාදීත්වයේ කියලා කියන්නේ වෙනම දෙයක්. ඒක අනුගත කරන්නට බෑ බාහිර ජීවිතේට. අධ්‍යාත්මය තුළ සියල්ල අතහැරිය යුතුයි. සියල්ල අතහරිනවා කියලා කියන්නේ අන් සියල්ලට කලින් තමාව අතහැරීමයි. අන් සියල්ලට කලින් තමාව අතහරින්න ඕන. එයයි සියල්ල අතහැරීම කියලා කියන්නේ. තමාව අතහරිනවා කියලා කියන්නේ පුජ්‍යලයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ පුජ්‍යලත්වයේ පිහිටා මම ස්ත්‍රියක් හැටියට, මම පුරුෂයෙක් හැටියට, මම වයසක කෙනෙක් හැටියට, මම උගත් කෙනෙක් හැටියට, මම මේ තනතුරේ කෙනෙක් හැටියට මේක අතහරින්න ගියොත් කවදාවත් අතහරින්න බෑ. ඒ ගන්න තැනම ආයි පුජ්‍යලත්වයනේ නිර්මාණය වෙන්නේ. ඔබ අතහරින්න උත්සාහ කරන තැනම නිර්මාණය වෙන්නේ පුජ්‍යලත්වය. එතකොට ඔබට පුජ්‍යලත්වය කියන එක අතහැර ගන්න හැමදාම බැරි වෙනෝ. පුජ්‍යලත්වයෙන් පුජ්‍යලත්වයට ඔබ මාරු වෙවි ජීවත් වෙනවා. දැන් බලන්න මේ ධර්මය ගන්නකොට සමස්ත දේශනාව එකට සම්පින්දණය කරලා ගන්න තැන පස්පංගුවත් අම්බලා ගන්න කසායක තියෙන ගුණය වගේ ජවයක් නිර්මාණය වෙනවා. එහෙම නැතුව ඒකීය සංකල්පයක් ගත්තොත් මුලාවෙන් අර මොකද්දෝ කියන අතහැරීමක්, මෝඩා අතහැරීමක් සිද්ධ කරයි. ඒ නිසා කිසි විට ඒකීය වචනයක්, ඒකීය පදයක් ගන්නට එපා. සමස්ත සම්පින්දණය, සමස්ත ක්‍රියාවලිය ඔබේ ජීවිතය තුළ ඇති කර ගන්නට උන මේ සම්පින්දණය කරලා ගන්නට උන සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසා. මේ සද්ධර්මය ආනන්ද හාමුදුරුවන්ගේ නෙමෙයි. ඔබ අවබෝධ කරගන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. ඒක මතක තියාගන්න. නැත්තම් ඔබ දහමට ගරු කරන්නේ මට ගරුණු කරන ප්‍රමාණයට. මම කියන පුජ්‍යලය ඒක විද්‍යා එක තරහ දෙන මං සද්ධර්මයේ ස්වභාවය එක විදිය. දැන් සිරිපාද කන්ද ගැන මම ප්‍රකාශ කළයි කියලා මගේ නෙමෙයි සිරිපාද කන්ද. ඒ වගේ සද්ධර්මයේ ගැන මම ප්‍රකාශ කරයි කියලා සද්ධර්මයේ මගේ නෙමෙයි. එසක් කෙනෙක් කවුරු හරි විශ්වාස කරොත් මේක ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මයේ කියලා ඔබ ධර්මයට ගරු කරන්න පුරුදු වෙන්නේ, ධර්මයට ලැබි වෙන්න පුරුදු වෙන්නේ මාගේ ජීවන රටා සහ පැවැත්මවල් වචන ඔස්සේ. ඒ වගේම සමහර අය අඥාන අය ගෙඩිය පිටින් කනෝ පොඩි ළමයි වගේ. දැන් පුංචිම කාලේ අපි කුඩා ළමයෙකුට දුන්නොත් එහෙම අන්නාස ගෙඩියක් එයා සමහරලා ලෑටි ගාලා කන්න බලයි මේක. අඹ ගෙඩියක් දුන්නාම පොඩි ළමයෙකුට එයා ඒක ලෑටි ගාලා කාලා කටවන කර ගන්නවා කිරි ගාගෙන. ඒක නොදන්න කමට. ඒ වගේත් අපි මේ කියන සමස්ත දේශනාවෙම තියෙන ලෙලි පොතු ඒවා එක්ක කන්න ගිහුව ගමන් අන්න ලෙඩ වෙනවා. ඒ නිසා මේ දැන් කඩේ තියෙන එළවලු ගැන ළමුවෙන් කන්නේ නැහනේ. හොඳට පවිත්‍ර කරලා පිරිසුදු කරලා ඊළඟට ඒවට මිසි ආකාරව තුන පහ එකතු කරලා උයාපිහාගෙන මේසට ගෙනල්ලා හත්විල කන්නේත් නැහැ මේසට ගෙනල්ලා බිගන් කරන බෙදාගෙන අනුභව කරන්නේ. ඉතින් ඒ විදියටම ධර්මයත් අනුභව කරන්න. ධර්මය අනුභව කරන්න කියන එකෙන් අදහස් වෙන විනාශ කරන්න කියන එක නෙමෙයි. ධර්මයේ සාරය ඔබ ගන්න කියන එකයි. ධර්මයේ සාරය විදියට ගන්න. ඒ ධර්මයේ සාරය ඒ දහම මගේ ධර්මයක් නෙමෙයි. ඒක ඔබේම දහමක් බවට පත් කරගන්න. මේක විශ්ව ධර්මයක්. ඒක ලෞතර බුදුහාමුදුරු මුලින්ම අවබෝධ කරගත්ත නිසා ඒ බුදුරජාණන් වහන්සේට පළවෙනි ගෞරවය, ඊළඟට මහරහතුන් වහන්සේලා මේක ආරක්ෂා කරපු නිසා උන්වහන්සේලාට ප්‍රධාන ගෞරවය ඇති වෙනවා. උන්වහන්සේලාට ගරු කරනවා කියලා කියන්නේ අපි ඒ ධාමයෙන් සැනසෙනවා කියන එක. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට පුහුදුන් අපිට සලකන්න විදියක් නැහැ. පුහුදුන් අපි මොනව සලකන්නද? දැන් උදාහරණයක් වශයෙන් බිල් ග්‍රේට් මහත්තයාට අපි කොහොමද සලකන්නේ? අපි ගිහිල්ලා දෙන්නද රුපියල් 1000ක් මෙන්න මේක බිල් ග්‍රේට් මහත්තයා තියාගන්න කියලා? ඒ මිනිස්සයා අහයි වාගේ මොලේ හොඳ නැද්ද කියලා. ඈ මේ මොකද හිතන්නේ? කෝටිපතියෙක් ළඟට ගිහිල්ලා අපි මේ රුපියල් 10ක් දුන්නොත් එහෙම මේක තියාගන්න කියලා මොකද හිතන්නේ? ආගම මොලේ හොඳ නැද්ද කියලායි. ඉතින් ඒ නිසා අපිත් මේ උත්සාහ කරලා මේ බුදුහාමුදුරු වෙනුවෙන් ওই ගරුසැලකිලි කරමමයි කියලා ওই කරන දේවල් වලදී බුදුහාමුදුරු ජීවමානව හිටියේ නම් එහෙම ඔයගොල්ලන්ගේ මොලේ හොඳ නැද්ද කියලා අහනවා. මමයි ඔබට සේවය කළේ, මමයි පෝසත්, මමයි ඔයගොල්ලන්ට ආධාර කරන්නේ. ඕගොල්ලෝ ඒ දෙයින් සැනසීමටපත් වෙන්න ඒකයි ඔබ කළ යුත්තේ. එහෙම නැතුව මේ ඔයගොල්ලන්ගේ මේ ගෙදර තියෙන මේ හටි මුට්ටි වලන් ටික මට ගෙනල්ල උමනාවක් නෑ. ඒකයි தත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පොහොසත්, අපි දුප්පත්. අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පොහොසත් ධනය අරගෙන අපි සැනසීමටපත් වෙන්න. අපි සැනසීමටපත් වෙන්නට ඕන. අපි සැනසීමටපත් වීම තමයි බුදුරජාණන් වහන්සේලාගේ කරන ගෞරවය. අපි දුකෙන් ඉඳගෙන බුදුහාමුදුරු ළඟ ගිහිල්ලා මොන සත්කාර කළා ඒ වගේ කරන්නේ නැහැ. වගේ කරන්නේ නැහැ. නමුත් උපහාර දක්වන්න, ගෞරව දක්වන්න, කෝට්ටක් හිටවල තිබ්බත් ඒකට හිසනමා යන්න, එපමණකින් අතර නොවන්න. එයි අපි කියන්නේ. නමුත් ඒක අන්ධබත්තියෙන් අදහගෙන ආවේශ වෙලා නටන්න එපා. ඒ කෝටු ගෑලි ඉස්සරහා, ඈ මේ දාදප් ඉස්සරහා, පිළිම වහන්සේ ඉස්සලා ආවේශ වෙන්න එපා. ඈ වටේට මල් තියලා කවි කී කියා පිස්සු වැටෙන්න එපා. හෘදයෙන් ගරු කරන්න. හැබැයි ඒ ධර්මයෙන් ඔබ සැනසෙන තරමට තමයි උපරිමයෙන් ඔබට ඒ ගෞරවය දක්වන්න පුළුවන්. ධර්මයෙන් ඔබ සැනසෙන තරමටයි ඔබට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය පේන්නේ. එහෙම නැතුව මේ අර කටුස්සෝලුව පාත් කරනවා වගේ පාත් කළාට වැඩක් වෙන්නේ නැහැ. සමහර අය එහෙමයි. වික්ෂුන් වහන්සේලාට ඔළුව පාත් කරනවා කටුස්සෝ වගේ. වැඩක් නැහැ. බුදුහාමුදුරන්ටත් ඔළුව පාත් කළේ අය කටුස්සෝ වගේ. වැඩක් නැහැ. ඒ නිසා කටුස්සෝ වගේ ඔළුව පාත් කරන්න නම් එපා. ධර්මයේ පුළුවන් තරම් තේරුම් ගන්න වෙලාවට ඔළුව පාත් කළත් නැතත් එයාගේ හදවත සත්‍යය තන බුදුහාමුදුරුවන්ට ළඟ නතර වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. බොහෝ කාලයක් ඔය හාමුදුරන් දම් පිංකම් කරනවා, ඔළුව පාත් කරනවා, අට පිරිකරවල් පූජ කරනවා. මෙන්න ඊට පස්සේ හාමුදුරන්ව විරුද්ධ නඩු දානවා පන්සලේම සභාපතිලා. ඒ කොළඹ හත හරියේ විශේෂ සිද්ධි එහෙම තියෙන ගොඩක් ඒවා. මං කියන මේ කොළඹ හතේ මහ පුදුම මිනිස්සුනේ ඉන්නේ. ඈ අද වඳිනව හෙට නඩු දානවා. මේ මිනිස්සු එක්කෙනෙක්වත් විශ්වාස කරන්න බෑනේ. ඈ මේ කකුල් දෙක අල්ලලා වැඳලා ඊයේ ගිහිල්ලා අද මේ හමුදුරුත් එක්ක රණ්ඩුව. කුඩා දේවල් වලට ඔබහන්සේට මෙතන ඉන්න බැරි නම් වෙන කොහෙ හරි හොයාගන්න. හමුදුරු කී දෙනෙක් එහෙම එළවල තියනවද? ඒ වගේ අය ඉතින් ඇති කරගන්න පාප ධර්ම කොච්චරද කියන්න බෑ. එකක් හාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ, අනිත් එක දායකයෝ මිත්‍යා දෘෂ්ටියේ පිංකම් කරන්නේ. ඔක්කොම නම්බුනාම වලටයි බෝට්ලෑලි වලටයි සීමා වෙච්ච මාන්න උද්දච්ච අවිද්‍යාත්මක වැඩි කරගත්ත, මම හිතන්නේ පෙරේත ගතිය ජීවිතේ උද්දච්චකම වැඩි කරගත්ත දෙයක් දෝ කියලා හිතන සමහර පිංකම්. ඉච්චරයි. එනිසා ඒවයින් කවදාමත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. පුළුවන් කමක් නැහැ. අනේපිට සිටුතුමා හැදුවේ ආරාමේ. කාගේද නම? ජේත කුමාරයාගේ. ජේතවන ආරාමේ. අනේපිට සිටුතුමාට කියන්න තිබ්බනේ, පිස්සුද මං හදන ආරාමෙට ඔයාගේ නම දාන්නේ කොහොමද? මේක අනේපිට සිටුමාගේ නම කියලා නම දානවා. නමුත් පස්සේ ආනන්ද හාමුදුරුවරු අනේක පින්ඩික ආරාමේ කියලා වෙනම ග්‍රන්ථවල සඳහන් වෙනකොට සඳහන් කළා. ඒක පසු කාලේන. නමුත් ඒකේ නම ජේතවනාරාම. ජේත කුමාරයෙක්ගෙන් ඉල්ලුවා, එයා පොඩි කොටසක් නිකන් දුන්නා, කිව්ව මගේ නම දාන්න ඕන කියලා පුදුම් ගතියට. පුතෙක්නේ කොසල් රජුර වගේ. ඊට පස්සේ කිව්වලු මේ ආරාමේ ගන්න මෙහෙම සල්ලි එළුවොත් දෙනවයි කියලා කිව්වා. ඒ නිසා ගෙනල්ලා නේ පිටුසිටුමා සල්ලි ඇතුරුවා. එද රජතුමාගට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කිව්වා. මම මේක නොදෙන්නයි එහෙම කිව්වේ කියලා. කිව්වා එහෙනම් දෙනවා කියලා කිව්වනේ එහෙම එළුවොත්. එහෙනම් දෙන්න කිව්වා. එහෙම එළුවොත් නොදෙන්නයි කිව්වේ. ඒක කවදාහත් කෙරෙන්නේ නැති වැඩන්නේ. ඒ ගානට සල්ලි බිම අතුරුලා වැහෙන්න සල්ලි අතුරුලා ගන්න පුළුවන්ද කියලා. සල්ලි අතුරුවා. ඒකත් හැටිනේ, තමන්ට හිතිච්ච තැන හිතිච්ච දේ කරන්න. ඒකට හේතුව තමයි එතුමා මාර්ගඵල ලාභී. මාර්ගඵල ලාභී. මේක නම් තියෙන්න ඕන හරි නෑ කියන්න ඕන හරි නෙමෙයි. නම තිබුණත් නැතත් චේතනාව ලස්සන තැනකින් ආරම්භ වෙනවා. සද්ධර්මයේ දැකපු කෙනෙක්ගේ, සද්ධර්මයේ දැකපු කෙනෙක්ගේ. එහෙම නැතුව මේ නම නොතිබිය යුතුයි කියන කාරණයක් නෙමෙයි. නාමිකව තිබිය යුතුයි. විවාහාර නාමය තිබිය යුතුයි. විවාහාර පුජ්‍යලා ඉදිරිපත් විය යුතුයි. මම දේශනාවක් කළා නිර්නාමිකව මේක දාන එක සුදුසු නෑ. මේකේ වගකීමක් ඉන්න ඕන. අපි වගකීම අපි කියන දේ තුල අපි බාර ගන්න ඕන. ඒක Tamanට කරගන්න ප්‍රතිලාභයක් නෙමේ, අනුන්ට ලබා දෙන ආචාර ධර්මාත්මක මේ කළ යුතු කාර්යයක්. නැත්තම් කැලෑවත්තර වෙනවනේ නිර්නාමිකයි. එහෙම වෙන්න බෑ. දේශකයා මෙයා කියලා සඳහන් වෙනවා. එහෙම දෙයක් තියෙනවා. හොඳයි, ඔබට මේ සද්ධර්මය පිහිට, එහෙමත් නැත්තම් ඒ අවබෝධය ඔබ තුල ගොඩ නගන්නට තියෙන තව අපහසුතා මොනවද, කොතනද කියලා තව ඉදිරිපත් කරන්න ප්‍රශ්න. මනස කියන එක වේලාවකට අතුරුදහන් වෙලා වේලාවකට පවතින දෙයක් නෙමෙයි. හැමතිස්සෙම තියෙන කෙනාට තියෙනෝමයි. දැන් බැංකු පොතේ තියෙන සල්ලි වේලාවකට ඔබට අමතකම වෙලා තියෙයි, වේලාවකට මතක් වෙයි. එතකොට මතක් වෙන වෙලාවට විතරද බැංකු පුතේ සල්ලි තියෙන්නේ? හැමලාම සල්ලි තියෙන නමුත් මතක් වෙන වෙලාවකට. ඒ වගේ සිතත් වෙලාවකට අපිට දැනෙනෝ පේනෝ, නමුත් වෙලාවකට නොපෙනෙනෝ. නමුත් සිත එකම විදියට පවතිනෝ. දැන් හිරු රාත්‍රී කාලේදී පේන්නේ තනන්දක. ඒත් හිරු නැති වුණාද? හිරු එක විදියටම පවතිනෝ. ආයුදා වුණාම පේනෝ. ඒ වගේ සිතත් වැහෙන වෙලාවල් තියෙනෝ, ආය අපිට පෙනෙන වෙලාවල් තියෙනවා. මෙතන තියෙන ප්‍රධාන දර්ශනය තමයි අවිද්‍යාත්මක දර්ශනය කෝණය ඉක්මවා යන්න ඕන. මතවාදවලට ද්වාකාරයකට රැඳි රැඳි ඒ ද්වාකාරයේ තුලම, එහෙම නැත්නම් ඉන්ද්‍රිය දැනුම තුලම ලෝකයේ බලන එකේ වැරද්ද තමයි මෙතන තියෙන්නේ. ඉන්ද්‍රිය දැනුම ඉක්මවා යන ඒ දර්ශනය මේ මෙලව ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ බලයේ යොදලා ඇති කර ගන්න ඕන. ඊට පස්සේ චින්තනය විසින් අවිද්‍යාව ගොඩනැගුවත් සංසාරික මේ ආත්ම භාවයේදී අපි ඇති කරගත්තේ දර්ශන බල ශක්තියත් එක්ක ඒ චින්තනයට පවතින්න බැරුව තමා තුළ අවිද්‍යාව නිරුද්ධ වී යනවා. පවතින්න බැරුව යනවා. එතකොට අවිද්‍යාව තමයි මනුෂ්‍යයා කම්පණය කරන්නේ. අවිද්‍යාව තමයි කම්පණය කරන්නේ. සංකල්පය තමයි කම්පණය කරන්නේ. එතකොට සාමාන්‍ය සරල උදාහරණයක් ගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට අපේ මිත්‍රයෝ බොරු කියලා අපිව කම්පණය කරලා තියෙනවා. ආයිටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න ආයි ඒක ඇත්ත කිව්වට පස්සේ ඔන්න ආයි අපේ කම්පණය නෙවෙරිදි වෙලා අපි ඔන්න සංසුන් වෙනවා. හැවටේන මේ ගන්න. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පොඩි කාලෙක අපේ මේ පිරිසක් අපේ පොන්චිල පිරිසක් මට කරපු වැඩක් තමයි ඔරලෝසුවේ කට්ටකරක වලපහාමාරය කියලා රෑ 12ට මූණ සෝදවල ඉස්කෝලේ යන ඇඳුම් යන් දෙව්වා. හරිද? දැන් ඔක්කොම ඇඳලා අච්චි අම්මත් ඉන්න ඇඳලා ලැහැත් වෙන්න යන්න කියලා ගිහිල්ලා අච්චි අම්මලාට ඉතින් රෑ වෙනකන් ඉඳලා ඒගොල්ලෝ මොකක් හරි හේතුවක් නිසා ගිහිල්ලා වැඳලා පොත් බෑග් එක කරේ ඉල්ලගෙන ලැහැත් වෙනවා. හරිද? කන්ටි එක හොගාලා ඉඳලා රෑ 12ට ඉස්කෝලේ යන්නේ කොහොමද කියලා. මේ පොඩි කාට ඉතින් කරපු වැඩක් ඉතින්. ඉතින් ඒ වගේ නමුත් දැන් හදිස්සියෙන් නිකන් හරි මගේ විඤ්ඤාණගත වුණා නම් මේ රෑ 12යි කියලා මම අර කිසිවක් කරන්නේ නැහැ. නමුත් මම සැකේටත් බැලුව ඔරලෝසු දිහා බලනකොට මේගොල්ලෝ ඔරලෝසු වල ඔක්කොම වෙලා වෙනස් කළා. ඈ හටු කරගමලා. ඒක තමයි මනසේ ස්වභාවය. මනසට දෙන දත්ත අනුව මනස ඉතින් සම්මා දිට්ඨිය අපි දෙන්න ඕන මනසට. සම්මා සංකල්පය දෙන්න ඕන මනසට. සංකල්ප වලින් ලෝකේ දකින්දී ඔබට පේන්නේ සංකල්පමයි. දෘෂ්ටිය දෙසින් බලද්දී ඔබට පේන්නේ දෘෂ්ටියමයි. මේක මගේ ඉඩම කියලා බලද්දී පේන්නේ මගේ ඉඩමක්මයි. මේක අනුන්ගේ ඉඩම කියලා බලද්දී මේක පේන්නේ අනුන්ගේ ඉඩමක්මයි. හැබැයි මම මේක ඔබට කියන්නේ නැහැ මේක මගේ නෙමෙයි කියලා දකින්නත් එපා. මේක මගේ කියලා දකින්නත් එපා. මේක මගේත් නොවේ අන් අයගේත් නොවේ කියලා දකින්න එපා. මේ දෘෂ්ටිගතව කුමන හරි දෘෂ්ටියකට මාරු වෙලා බැලීම තුළ ඔබට වෙහෙසකුත් අසහනයකුත් අවිද්‍යාවකුත් මුලාවකුත් පවතිනවා. අන්නේ වෙහෙස, ඒ මානසික වෙහෙස නැති කරන්න අපි උත්සාහ කරන්නේ. ඒ මානසික වෙහෙස නැත්තම් තමයි ඔබ නිවුණු පුජ්‍යලයක් කියලා කියන්නේ. මම මේ කිසි දෙයක් මං කියන්නේ මේක අන් අයගේ දේවල් කියලා මං කියන්නෙත් නෑ. මගේ කියලා මං කියන්නෙත් නෑ. මගේත් නොවේ අන් අයගේත් නොවේ කියලා කියන්නෙත් නෑ. එහෙමත් නැත්නම් මේවා අන් අයටත් අයිති මටත් අයිති කියලා මම කියන්නෙත් නෑ. දැන් බලන්න හරි සහනශීලී තැනක්නේ. සමහර අය කියන්නේ මේක අපි හැමෝටම අයිති. සමහර අය කියන්නේ අපි මේක හැමෝටම අයිති නෑ. ඉතින් මම ඔය ආකාර දෙකින්ම නිදහස් වෙලා තියෙනවා. ඒ කියන්නේ චින්තනයෙන් නිදහස් වෙලා. එතකොට මේ ධර්මතාවය අනුගමනය කරන්නේ මේ මේසය, ඒ මේසයට අදාළ ධර්මතාවය. මෙලී වලට පවතින සීමා කාලයක් තියෙනවා, ඒ කාලේ පවතී. මේවා කැඩෙන බිඳෙන ආකාරයක් තියෙනවා, ඒවා ඒ විදිහට අනුගත වෙනවා. මේ ශරීරවල ආයු කාලයක් තියෙනවා, මේ ශරීරයන් වෙනසර නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඒ අනුගතව ඊට අදාළව ඒ ක්‍රියාදාමයන් සිද්ධ වෙයි. හැබැයි ඒක මගේවත් අන්නායකවත් අන්නායකෙත් නොවේ මගෙත් නොවේ කියන්නවත් මම ඉදිරිපත් වන්නේ නැහැ. මොකද විනිශ්චයකාරයෙක් වීමට කිසිදු අයිතියක් මේ සංස්කාර ධර්ම වලින් සැකසුණු මේ පුජ්‍යලයාට නැත. එතකොට ඒ අයිතිවාසිකමක් නැති සිද්ධාන්තයක් තමයි මේ අපි අරගෙන තියෙන්නේ. අයිතිවාසිකමක් නැති සිද්ධාන්තයක් තමයි අරගෙන තියෙන්නේ මිනිස්සු. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ යයි සිතා ගැනීම. එනිසා ඔබ අධ්‍යාත්මයෙන් තුල අන්ධයි, ඔය අන්ධභාවය තුල ඔබ ජීවත් වෙන්නට එපා. ඔබ ඇස් අරගෙන හිටියත් ඔබ ප්‍රඥාවෙන් අන්ධයි. ඔය අන්ධභාවය කියලා කියන්නේ ඔබ මොන දෙයින් ඔබ ඔබේ ජීවිතේ සපවත් කරන්න හැදුවත් ඇස් දෙකක් නැති මිනිස්සෙකුට රටක් ලැබුණත් රාජ්‍යයක් ලැබුණත් මොකටද? මුළු ලෝකෙම එයාගේ ළඟ ගෙනල්ලා තිබ්බත් මොකටද? කොච්චර ලස්සන මැණික් දෙක තුල වටේට ගෙනල්ලා තිබ්බත් මොකටද? දිදුලන වටින ලස්සන මැණික් අන්දේට වටිනවද? නැත. කොච්චර ලස්සන ආභරණ ඇඟේ ඉල්ලලා ඔන්න රත්තරන් ඉල්ලලා තියෙන කිව්වට මේ මිනිස්සය දන්නවද මේක රත්තරන්ද පිත්තලද කියලා? ඒ වගේ තමයි ප්‍රඥාව හීන දුර්වල සද්ධර්මය නොදක්ක මිනිස්සයට මොන ධන සම්පත් තිබුණත් මොන ලාභ කීර්ති ප්‍රශංසා තිබුණත් ඒක අන්ධයා ළඟ තියෙන මැණික් වගේ. එයින් ඔහුට ඇයට කිසිදු සහනයක් ලබා නොදේ. ඒකයි තත්ත්වය. එනිසා ඔබ වටාන් හැම දෙයක්ම එකතු කරගන්න ඇස් දෙක පාදගෙන. එතකොට ඔබට රත්තරන් වල වටිනාකම මේ ලෝකෙදී ඇත්තෙන්ම මේ ලෝකෙ දුක නෑ. මේ ලෝකෙ හරිම සොඳුරු ලස්සන තැන. මල් වල ස්වභාව ධර්මයේ දිය ඇලි වල මහ පුදුම ලස්සනක් තියෙන්නේ. ඔය සිරිපාදෙහි මම වඩිද්දී සමහර තැන් වල නතර වෙලා මං ඒ වනපෙද්දියා දිය ඇලි දිහා කුරුළු නාද දිහා බලාගෙන හොඳින් රස විඳිනවා. ඒකට ඒ රස විඳීම කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මං හදේ නිදහස්, මනසින් නිදහස්. ඒ වගේම හැම පැත්තකින්ම නිදහස් නිසාම තමයි ඒක දකින්න පුළුවන්. හොඳයි, නිදහසක් නැති මත් වෙච්ච මිනිස්සු මොකද කරන්නේ? ඒ ගමන යද්දිත් ප්‍රශ්න ගැන කතා කර කර යනවා. ඒ ගමන යද්දිත් මත් විසාරගෙන යනවා. නේද? ඒ ගමන යද්දිත් අසහනයෙන් යනවා. ඇයි? ලෝකේ විඳින්න බැරි වෙලා තියෙන්නේ මානසික නිදහස නැතිකමමයි. සැබෑ මානසික නිදහස තියෙන කෙනෙකුටම තමයි ලෝකේ සැබෑ ආස්වාදනීය දකින්න පුළුවන්. අපේ රටේ මිනිස්සු දියැලක් ළඟට ගියත් දියැල දිහා බැලලා ඒකේ තියෙන සොඳුරු බව දකින්නේ නැහැ. වටේට එකතු වෙලා මූණට මූණ බලාගෙන අඩියක් ගන්නවා. දියැල ළඟ දියැල ළඟ වටේට වාඩි වෙලා මූණට මූණ බලාගෙන අඩියක් ගහලා එනවා. ඒකේ පොඩ්ඩක් උන නාලා අර දියැලේ තියෙන ලස්සනම සුදුරු භවයේ ආස්වාදය ලැබුවනම් තමන්ගේ ජීවිතේට ආහාරයක් හැටියට, ඖෂධයක් හැටියට ජීවිතේ සුවපත් කරන කාරණයක් හැටියට ඉතුරු වෙනවා. දැන් සත්‍ය අවබෝධයෙන් තොරව හරි මේ වගේ සුදුරු දේවල් සුදුරු විදියට දකින්න පුළුවන් නම් පුළුවන්. අන්න තථාගත දර්ශනය කියන්නේ ඒකයි. ඇහැට පේන දේ ස්වභාවිකවම සුදුරු දෙයට බුදුහාමුදුරු පිළිකුල් කියලා කිව්වේ නැහැ. සොඳුරු දෙයට සොඳුරු විකූ ආනන්ද හාමුදුරන්ට කියන බලන්න ආනන්ද මොනතරම් මනරම්ද මේ නගරය. එහෙම කියපු අවස්ථා තියෙනවා. සොඳුරු දෙයටත් මේච්චර මනරම් වුණත් අනානන්ද මේවා අනිත්‍ය වැඩක් නැහැ කිව්වේ නැහැ. ඈ සොඳුරු දෙයට සොඳුරු කිව්වා. ඈ ලස්සන කෙනාට ලස්සනේ කිව්වා. කැත කෙනාට කැතේ කිව්වා. දැන් අපි එහෙම කියන්නේ ලස්සන දේවල් ඔක්කොම පෙන්නලා කියන්නේ මේව කැතයි. මේව කැත වෙනවා. අපි මැරෙනවා. අපි වයසට යනවා. වයසට යන්න කලින් වයසට ගිහපු කට්ටියක් තමයි බෞද්ධයෝ කියන්නේ. මැරෙන්න කලින් මැරිච්ච කට්ටියක් තමයි බෞද්ධයෝ කියන්නේ. ඒ අවිද්‍යාත්මකෝ එක ගත්තහම එහෙනම් වයසට යන්න කලින් වයසට යන්න හදනවා. මැරෙන්න කලින් මැරෙන්න හදනවා. දැන් තව අවුරුදු 100කින් විතර ලංකාවේ බුද්ධාගම අතුරු දහන් වෙන ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඕනෝට වැඩිය කලබල වුණොත් එහෙම 100කින් නෙමෙයි ඒක දැම්මම වෙන්න පුළුවන්. අනසි විදියට කලබල වුණොත් 100කින් වෙන දේ ඒක 100කින් වෙන්න ඉඩ ඇරලා තිබ්බොත් සමාජලාට සමාජ සංස්කෘතික ලෝක විපර්යාස මොන විදියට තව උඩු 100ක් ඇතුළත සිද්ධ වෙයිද කියලා අපිට කියන්න බෑ. 100ක් කියන්නේ දිගු කාලයක්. පොඩි කාලයක් නෙමෙයි. දැන් මේ මේ 900 වසරේ ආරම්භ වුණේ අද 908 වගේ තමයි පොඩි මේ පුංචි එන්ජිමක් ගහලා පොඩි බක්කි කරත්තා වගේ කාර් පටන් ගත්තේ 908 හදන්නේ. එහෙම හදාගෙන ඉමුලා දැන් ඉතාලම විශිෂ්ට අධි දියුණු ගුවන් යාන අර මේ ඔක්කොම මේ හදාගෙන දැන් ඉස්සරහට එනවා. දියුණු වෙලා තියෙනවා. ඉතින් ලෝක විපර්යාසයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තා 100 වසක් කියලා කියන්නේ මම දන්නේ ලෝකෙ මිනිස්සුන්ට ඒ වෙනකොට ජීවත් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙයිද කියලා මේ අනු රස්නේ වැඩි වෙලා නම. ඈ ඔසෝන ස්තරයේ වෙනස් වෙලා මස්නේ වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න පුළුවන් තත්ත්වයක් දැන් නැහැ. එදාට ආගමික මේ ප්‍රශ්නේ නෙවෙයි මිනිස්සුන්ට ඇති වෙන්නේ වෙන ප්‍රශ්න. ඒ නිසා මම හිතන්නේ 100 ප්‍රශ්නේ දැම්ම ගන්න ඕනේ. ඒක 100ට ඉඩ දීලා හිටියොත් ඉවරයි. ඉතින් මේ ඍණාත්මක අදහස් ඇති කරගන්න එපා ධර්මයේ නිසා. කිසිසේත්ම ඍණාත්මක කරගන්න එපා. කිසිසේත්ම ඍණාත්මක කරගන්න එපා. තථාගත තත්වයට එන්න. ඔබට නැත්තේ ඒකනේ. ඔබ තථාගත කෙනෙක් නෙමෙයි. ඔබ බෞද්ධයෙක්. ඔබ මුස්ලිම් කෙනෙක්. ඔබ ක්‍රිස්තියානි කෙනෙක්. ඔබ හින්දු කෙනෙක්. ඔබ තථාගත කෙනෙක් නෙමෙයි. තථාගත කෙනෙක් කියලා කියන්නේ අන්න නියම මිනිස්සේ. මිනිස්සෙක් නම් එයා බෞද්ධයෙකුත් නෙමෙයි, මුස්ලිමුත් නෙමෙයි, ක්‍රිස්තියානිත් නෙමෙයි, එයා හින්දුත් නෙමෙයි. තථාගත කෙනෙක් ඇත්තෙන්ම ගෑණියෙකුත් නෙමෙයි, පිරිමියෙකුත් නෙමෙයි. තව එක්කෙනෙක් ඉන්නේ කවුද? නපුසකයෙකුත් නෙමෙයි. වෙනාන් කෙනෙකුත් නෙමෙයි. තථාගත කෙනෙක් කියන්නේ තථාගතත්වයෙන්ම ලෝකේ දකින්න කෙනෙක්. ඒ කියන්නේ ගති ලක්ෂණ නැහැ. එයා පෙරේත ගතියෙන්, යක්ෂ ගතියෙන්, දේව ගතියෙන්, බ්‍රහ්ම ගතියෙන් ලෝකෙ දිහා බලන කෙනෙක් නෙමෙයි. එයාට මේ ලෝකෙ ප්‍රතික්ෂේප කරන දෙයක්වත්, අනුමත කරන දෙයක්වත් නැහැ. ඔයයි තථාගත දර්ශනය. තථාගත දර්ශනය ආරම්භ වෙන තැනක්වත්, පවතින තැනක්වත්, අවසාන වෙන තැනක්වත් නැහැ. අන්නේ අපූර්ව දර්ශනය ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න, අවබෝධ කරගන්න වාසනාව භාගිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.